සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස යතෝ කෝ අරිය ශාවකෝ ආහාරං ච පජානාති ආහාර සමුදයං ච පජානාති ආහාර නිරෝධං ච පජානාති ආහාර නිරෝධගාමිනී පටිපදං ච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨියෝති උජුගතස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සබ්ධම්මන්ති සදහවත් පින්නතුනි අදත් පිරිත් පරිදි සිදු කරන සිකුරාදා ධර්ම සාකච්ඡාවයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයේහි සතිපදා සිදු කෙරෙන ධර්ම සාකච්ඡාවයි මේ අද සිදු කෙරෙන්නේ අද 2014 ජූලි මාස 4 වෙනිදා ඇමරිකාවේ නිදහස් දවසයි අද ඉතින් නිදහස් දවසේදීත් අපි ධර්ම ඉගෙන ගන්න අවස්ථාව ඉතින් හොඳයි ඔබ පැමිණි ඔබ හැම දෙනාම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් හැම දෙනාම තම ආශිර්වාද කරමින් අදත් අපේ ධර්ම පන්තිය පටන් ගන්නටයි සූදානම් වන්නේ. පින්තුනේ අපේ පසුගිය දවස්වල සාකච්ඡා කරමින් පැවතියේ සම්මාදිට්ඨි සූත්‍රය. මේ සම්මාදිට්ඨි සූත්‍රයේ අංග 18ක් විස්තර වෙනවා. මේ අංග 16ක් විස්තර වෙනවා. මේ අංග 16 අපි ඉගෙන ගත්තොත් මුළු සම්බුද්ධ ශාසනයම අපි ඉගෙන ගන්නවා වෙනවා. නැතනම් මෙතන මේ ටික අහන්න අපි කල්ප ගානක් පෙරම් පුරන්නේ නැති. ඒ වගේම මෙතෙන්දි මේක ගිලිහුනොතින් ආය අපට කල්ප ගානකින් අහන්න ලැබෙයිද කියලා හිතන්න අමාරුයි. ඒ තමයි දුර්ලභ අවස්ථාවක්. මොකද දැන් අපට අපේ ජීවිතවල වටිනාකම දැන් නෙවෙයි තේරෙන්නේ ඇත්තෙම. අපේ ජීවිතවල වටිනාකම තේරෙන්නේ ජීවිතයේ මරණාසන්න වෙලාවේදී. මරණාසන්න වෙලාවේදී කල්පනා කරලා බලන්න අපට නැවත මේ පහසුකම් ටික ඇතුව ඉපදෙන්න පුළුවන්ද කියලා. එතකොට තමයි මේකේ වටිනාකම තේරෙන්නේ. එතෙක් තේරෙන්නේ අපට. නැවත මනුස්ස ලෝකෙට එවෙනවයි කියන එකත් අපට විශ්වාස කරන්න අමාරු ඇත්තෙම. ආවත් මේ පහසුකම් ටික ඔක්කොම එක තැනක එකතු වෙනවා කියන එක හිතන්න බෑ. නැතනම් මෙතන එනකොට අපි දුෂ්කර ප්‍රදේශයක ඉපදෙන්න පුළුවන්. නැතනම් මෙතන මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගේ දරුවෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට අංග විකල වෙන්න පුළුවන්, කන් ඇහි මඩු වෙන්න පුළුවන්, ඇස් දෙක පෙනීම දුර්වල වෙන්න පුළුවන්. කොහාට පැද්දේද කියලා හිතන්න බෑ. ලොකුම රිස්ක් එකක් තියෙන්නේ. ඒ සියලුම පහසුකම් ලැබිච්ච මේ අවස්ථාවේ වටිනාකම අපි නිතර නිතර හිතන්න ඕන. මොකද බුදුහාමුදුර දේශනා කළා ලෝකේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා දිහා හොඳට බලන්න. බලල හිතන්න මාතා තීතේ මේ වගේම සැප විඳපු කෙනෙක් කියලා. ඒ වගේම ලෝකේ ඉහළම දුක් විඳින කෙනෙක් ඉන්නවා නම් එයා දිහාත් හොඳට බලන්න. මාත් මේ වගේ ඉහළම සැප විඳපු කෙනෙක්, ඒ ඉහළම දුක් විඳපු කෙනෙක් කියලා හිතන්න කියලා. ඒ වගේම ධර්මයේ සඳහන් වෙන වැදගත් කාරණයක්, මනුස්ස ලෝකයේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ සැපය දිවි ලෝක වලින් පල්ලෙහාම දිවි ලෝක වෙන චාතුර මහරජක දිවි ලෝකේ හිඟා කැම තරම්වත් වටින්නේ නැහැ කියලා. මනුස්ස ලෝකයේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවා නම් දිවි ලෝක වලින් පල්ලෙහාම දිවි ලෝකේ හිඟා කැම තරම්වත් වටින්නේ නැහැ කියලා. ඒ වගේම අපි නිතර සඳහන් කරන උදාහරණයක්. ඒතකොට ඉහළ දිවි ලෝක වල ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඔව්. වරක් අපි නිතර යදන උදාහරණයක් තමයි අර බුදුහාමුදුරට කඩිගුලක් දැකපු අවස්ථාව. ආනන්ද හාමුදුරුවෝ කියනකොට කඩිගුලක් දැකලා ඊතනදී සිනහ පහල කළා. බුදුහාමුදුරුවන් ආනන්ද හාමුදුරුවෝ ඇයි ස්වාමීනි ඔබ වහන්සේ මේ වගේ සිනහසෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද මේ කඩි අතරින් සක්විත රජ නොවෙච්ච කිසිම කෙනෙක් නැහැ කියලා. සක්විත රජ කියන්නේ මේ ලෝකෙටම එකම අධිපති රජ වෙන කෙනෙක් ඉන්නවා. බොහොම කාලයකට වරක් පහළ වෙන ලෝකෙ. ඒ සක්විත රජ. එයාට සියලුම පහසුකම් ලැබෙනවා. ධර්මයේ මුළු ලෝකෙම පාලනය කරනවා. එයා බලයට පත් වුණාට පස්සේ ලෝකෙ හැම රටකම රජවරු එයාගේ යටතේට ඉන්න පිළිගන්නවා කැමැත්තෙන්ම. ඒ තරම් බලයක් එයාට තියෙන මහා පිනකින් එන්නේ. එතකොට අර කඩිගුල අතරින් සක්විත රජ නොවෙච්ච කිසිම කෙනෙක් නැහැ කියන්නේ ඔව් මිනිස්යන් වශයෙන් අපි ගැන අමුතෙන් කියන දෙයක් නැහැ. අපිත් ඒ වගේ දැක්කන පත් වෙච්ච අය. ඒ කියන්නේ මේ මුළු ලෝකේටම අධිපති වෙලා හිටිය අය අපි ඇත්තෙම අතීතේ. ඒ තරම් දිග ගමනක් මෙයන්නේ. එහෙම ලෝකේටම හිමිකම් කියපු අය තමයි අය හැටියට හිටපු අපි තමයි අද මේ පොඩි ඉඩමකට, පොඩි ගෙදරකට, පොඩි රැකියාවකට මේ දරුවෝ කීප දෙනෙකුට ආසා කළ එක ලොකුම දේ කියලා අපි හිතන් ඉන්නේ. ඉතින් සසර ඊට වඩා ලොකු දේවල් අපි අතීතයේ ලබලා තියෙනවා. ඒකයි මේක ලොකු දෙයක් නෙවෙයි. මේ ලැබපු දේ අපි ලොකු කෙනකින් ලැබුණේ ගැන සතුටු වෙන්න ඕන. නමුත් මේක හිතන්නේ මෙතෙක් ලැබපු ලොකුම දේ කියලා. මේට වඩා ලොකු දේවල් අපි අතීතයේ ලැබින අපට අතහැරිලා තියෙනවා. මේ අද ලබන තියෙන දේ අතහැරෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඇස් දෙක පිය ගහන වෙලාවකදී ඔක්කොම හරි වෙනවා අපට. මේ අවුරුදු 50ක 60ක 70ක සම්බන්ධතා ඔක්කොම අපේ ශරීරයත් එක්කම අපට හිමි වෙන්න SP ගහන වෙලාවක් විතරයි යන්නේ. ඒ නිසා එවැනි ජීවිත ගත කරන අපේ ජීවිතය ගැන දුක් වෙනවත් කලකිරෙනවත් නෙවෙයි ඇත්තෙම අපි අවශ්‍ය වෙන්නේ. ජීවිතේ වඩා වඩාත්ම ධර්මයේ පැත්තට යොමු වෙන්න. ජීවිතේ වඩාත්ම සතුටෙන් ධර්මයෙන් ලබන්න පුළුවන් උපරිම සතුට ලබන්නයි අපි අපේ කාලය කැප කරන්න ඕන. හැකිතාක් හිත පිරිසිදුව තියාගෙන හැකිතාක් අනිත්‍යයට උදව් උපකාර කරමින් හැකිතාක් හිතට අකුසලයක් ඇති නොවන විදියට හිත පීඩාවක් ඇති නොවන විදියට හැකිතාක් අපේ ජීවිතේ පවත්වා ගන්න අපි උත්සාහ කරන්න ඕන. අපේ මරණයෙන් පස්සේ ජීවිතයේ සැපවත් වෙන්න කියලා හිතලා විතරක් පින්කම් කරන එක නෙවෙයි ඇත්තෙම. මේ ගත වෙන හැම මොහොතකම සතුට ඇති වෙන විදියට තමයි අපේ මානසිකත්වය සකසා ගන්නට ඕන. ඒක තමයි අපි කලියොත්තේ. මොකද අපේ සතුට අනාගතය කියලා හිතුවට ඇතැම් වෙලාවට අපි හිතන දරුවෝ ටික ලොකු වුණාම සතුට කියලා. දරුවෝ ටික ලොකු වෙලා ලස්සන වෙයි. අපිට මොකක්ද වෙලා තියෙන්නේ? අපි නාකි ගිහ ආහි වෙලෝ අපට ඇවිද ගන්නත් බැරි. ඔව්. ඒකයි. ඇත්තෙන්ම අවසාන මොහොතක අපට මේ ශරීරයෙන් වෙන් වෙන වෙලාවේදී ඒ ඇතිවන දුක, ඒ ඇතිවන සංවේගයේ පීඩාව නැති කරන්න දරුවෙකුට බෑ ඇත්තෙන්ම. කොච්චර දරුවෝ හිටියත් දරුවන්ට උපකාර කරන්න බෑ. අපිමයි මේ දුක දරා ගන්නට ඕනේ. මේ වෙන්වීම මේ ශරීරයෙන් වෙන් වෙනකොට ඇතිවනේ සන්තාපය අපටම තමයි දරා ගන්න වෙන්නේ. දරුවෝ ටික බදාගෙන හිටියත් ඒගොල්ලන් නෙවෙයි අපිට වෙලෙ මතක් වෙන අපේ ශරීරයේ වෙන්වීමයි අපිට ඇති වෙන්නේ ඇත්තෙම. ඒ නිසා ඒකට බියක් ඇතිවීම නෙවෙයි ඇත්තෙම වඩා වඩාත් ධර්මයේ පැතිරෙමු වෙලා හිත දිනු වෙන වැඩපිළිවෙලක නිතරම පියදෙන්නට ඕන. නිතරම කුසලයට, ඒ කියන්නේ හිත එකඟ කිරීමේ වැඩපිළිවෙලක නිතරම යෙදෙන්නට ඕන. අනිත්‍යලත් කරන ගමම්ම. එහෙම කරයි කියලා අපි අනිත්‍යඩවට බාධාවක් වෙන්නේ නැහැ ඇත්තෙම. අනිත් වැඩක් කරන ගමන්ම අපි හරියට අපේ විෂන් එක වෙනස් කරගන්න පුළුවන් නම්, ඇටිටියුඩ් එක වෙනස් කරගන්න පුළුවන් නම් අපිට ලොකු වෙනසක් අපේ ජීවිතේ කරගන්න පුළුවන්. ඒ හැකියාව ඇතුවයි අපි ඇත්තම මෙලොවට එන්නේ. ඇත්තම ධර්මය හට කෙනෙකුගේ හිත යොමු වෙනවායි කියන්නේ මේ සුසුකණ්ඩයට තියනවා කියන එක. ඒකෙන් කියන්නේ යාගේ පින තියනවා කියන එක. මොකද ධර්මය බෞද්ධුණයි කියලාම ධර්මය අහන්න අවස්ථාව ලැබෙන්නේ හැම දිනටම. ඒකට හිතක් යෙදෙන්නේ නැහැ. මොකක් හරි වැරදි ටිකක් කියදෙලා වෙන එකට යනවා ඒ කට්ටිය ගලාගෙන. කලාතුරකින් අපටත් එහෙම වෙනවා. ඒක නෙවෙයි මං කියන්නේ. ඒක දිගින් දිගටම ඒක යෙදෙන්න හැංගීමක් ඇති වෙන්නේ අතීතයේ කරපු මහා කුසලයක ඒ හුරුවක් පුරුද්දක් මේක. ඒ නිසා අපිට ඒක ලොකු වාසනාවක්. ඉතින් ඒ ගැන සතුටු වෙන්න ඕන. ඉතින් අපේ භෞතික මේ ශරීරයට අනිත් දේවල්ට තබන විශ්වාසයට වඩා අපි විශ්වාසයක් තියන්න ඕන අපේ හිත පිළිබඳව. අපේ හිත තමයි හිත කොච්චර දියුණු වුණාද කියන ප්‍රමාණය මතයි අපි සතුටු වෙනවාද කියන එක තීරණය වෙන්නේ. එනිසා මේ සම්මාදිට්ඨි සූත්‍රය කියන්නේ තනි කරම අපට ප්‍රඥාව ලබා දෙන සූත්‍රයක්. මේ සූත්‍රය දේශනා කළේ ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ සවැත් නුවර දේවරම් බෙහෙරේ වැඩවසන කාලයක සරුවත් හාමුදුරුවෝ බුදු හාමුදුරන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා ධර්මසේනාධිපති වහන්සේ තමයි සරුවත් හාමුදුරුවෝ උන්වහන්සේ දේශනා කරපු සූත්‍රය. සරුවත් හාමුදුරුවෝ කියන්නේ බුදු හාමුදුරන්ගේ ශාසනයේ හිටිය ප්‍රඥාව තුනෙන් අගටැම්පත් කෙනා. බුදු හාමුදුරුවෝ දේශනා කරනවා ඒතද්දග්ගම් බික්ඛවේ මම ශාවකානම් බික්ඛූනම් පඤ්ඤවන්තස්සානම් යදිදං සාරිපුත්තෝ කියලා. මහණෙනි මගේ ශාසනයේ ප්‍රඥාව තුන් අතරින් සාරිපුත්‍ර අග්‍රයි කියලා. ඒ නිසා බුදුහාඳුරු නිතර අගය කලේ සාරිපුත්‍ර හාමුදුරුවෝ. අනිත් ත්‍යාගය නොකළා නෙවෙයි. පැවිදි වෙන භික්ෂුන් වහන්සේලාට සඳහන් කළේ ඔබ කොහොම හරි මේ සරුවත් හාමුදුරුවෝ ආදර්ශයට ගන්න කියලා. බුදුහාඳුරුවෝ ආදර්ශයට ගන්න කියලා නැහැ. බුදුහාඳුරුවෝ ආදර්ශයට ගන්න බැහැ. ඇත්තෙන් බුදුහාඳුරන්ගේ ගුණ අපි පිළිපදින උත්සාහ කළාට ඒ බුදුහාඳුරන්ට ඒක කරන්න බැරි දෙයක් ඇත්තෙම. නමුත් සරුවත් හාමුදුරන්ට සමීප වෙන්න පුළුවන් අපට යම් ප්‍රමාණයකට. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරියම් කිසි කෙනෙක් පැවිදි වෙනවා නම් ඒ පැවිදි වෙන කෙනාගේ ඉහළම මොඩල් එක තමයි සරුවත් හාමුදුරුවෝ හරි මුගලන් හාමුදුරුවෝ හරි කියලා. එනිසා උන්වහන්සේගේ දැනුම විතරක් නෙවෙයි දැනුම, ගුණය, ප්‍රඥාව, ඉවසීම, අනතිමානී ගුණය මේ සියල්ලකගේම කැටිවීමක් තමයි සරුවත් හාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ කලින් කතා කළ සරුවත් හාමුදුරුවෝ ආත්මවත් සිය ගානක් අවිවාහකව බ්‍රහ්මචාරී වාපු කෙනෙක් කියලා. ඉතින් මේ තරම් මේ මහා ගුණ සමුදායකින් හැබ කෙනෙක්. අපි සඳහන් කළා සරුවත් හාමුදුරුවන්ගේ ආදාහණයෙන් පස්සේ සරුවත් හාමුදුරුවෝ පිරුණට ආවට පස්සේ ස්වාමීන් වහන්සේලා අලු ටික අරගෙන ආවට පස්සේ අලු ටික අතේ තියාගෙන බුදුහාමුදුරුවෝ සරුවත් හාමුදුරුවන්ගේ ගුණ ගාථා සිය ගානකින් සඳහන් කළා තියෙනවා. මේ වගේ කෙනෙක් කියලා. සිය කෙනෙක්. ඉතින් සරුවත් හාමුදුරුවෝ තමයි මේ සූත්‍රයේ කරුණු සඳහන් කරන්නේ. එතකොට අර හාමුදුරුවන්ගෙන් සරුවත් හාමුදුරුවෝ අහනවා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නවද කියලා ඇහුවා. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා මොහොකටද සම්මාදිට්ඨිය කියලා කියන්නේ කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි ඉතින් ඔබ වහන්සේම කියන්න ඔබ වහන්සේ ඔබ කියනවා නම් අපි දුර ඉඳලුණත් එන්නම් ඔබ වහන්සේගෙන් ඔබ අහන්න කියලා. එතකොට සරුවත් හාමුදුරුවෝ කියනවා හා එහෙනම් හොඳයි අහගන්න කියලා. සම්මාදිට්ඨිය ඇති කර ගැනීමේ පළවෙනි පියවර සඳහන් කළා. අපි ගිය සතියේ පළවෙනි පියවර සාකච්ඡා කළා. මොකද්ද සම්මාදිට්ඨිය ලබන පළවෙනි ක්‍රමය? සම්මාදිට්ඨිය ඇති වෙන ක්‍රමය සඳහන් කළා. යම් කෙනෙක් කුසලය දන්නව නම් කුසල මූලය දන්නව නම් අකුසලය දන්නව නම් අකුසල මූලය දන්නව නම් ඒ තැනැත්තා සම්මාදිට්ඨිය යුක්ත කෙනෙක් කියලා. මොනවද අකුසලය කියලා කියන්නේ? දස අකුසලය. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, රළු පරස වචන කීම, කේලම් කීම, හිස් වචන, දැඩි ලෝභය, ద్వේෂය, මිත්‍යා දෘෂ්ටිය. එතකොට මොනවද අකුසල මූල කියන්නේ? අකුසල මූල කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ. එතකොට කුසල කියන්නේ මොනවද? කුසල කියන්නේ කුසල 10ක් තියෙනවා, අකුසල 10ක් තියෙනවා, කුසල 10ක් තියෙනවා. අර මුලින් කියපු 10ෙන්ම වැළකෙල සිටීම, ප්‍රාණඝාතය නොකිරීම, සොරකම් නොකිරීම, කාම වර්ධ හැසිරීමෙන් වැළකී සිටීම, බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, රළු වචන පරුස වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, දැඩි ලෝභයෙන් වැළකීම, ව්‍යාපාදයෙන් වැළකීම, සම්මාදිට්ඨිය. අපිට කුසල මූල මොනවද? කුසල මූල කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ. ඊළඟට අපි කතා කළ එක එක අකුසල වලට මූලයක් කතා කළනේ මට ගැදිනේ. ප්‍රාණඝාතය වෙන මූලය මොකද්ද කියලා. ඊතර විශේෂයක් අපි කිව්වා. හිස් වචන කියන්නේ මුල්වන්නේ මොකද්ද කියලා. හිස් වචන කියන්නේ මුල්වන්නේ මෝහය. ඔව් හිස් වචන කියන එක විශේෂයෙන් මතක තියාගන්න. ඔව් හිස් වචන වැඩිපුර කියනවා නම් ඒකෙන් කියවෙන්නේ යාගේ මෝහයයි ඒ පේන්නේ. මෝහය එළියට එන ප්‍රධාන තැනක්. ඒක වෙන තැන්වලදී බලාගන්න බෑ. ඒක විශේෂයක්. හොඳයි ඒ කරුණ ටික සඳහන් කරාට පස්සේ ඊළඟට අර ස්වාමීන් වහන්සේ ලැබුවා ස්වාමීනි ඒ වගේ සම්මාදිටිය ඇති කරන වෙනත් ක්‍රම නැද්ද කියලා තවත් ක්‍රමයක් අපට දේශනා කරන්න බැරිද කියලා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ඔව් හැබැයි තවත් ඒ වගේ ක්‍රම තියෙනවා තවත් ක්‍රමයක් තමයි යම් කිසි කෙනෙක් ආහාරය දන්නව නම් ආහාරයේ හේතුව දන්නව නම් ආහාරයේ නැති කිරීම දන්නව නම් ආහාරයේ නැති කරන මාර්ගය දන්නව නම් එත්තාවතාපිකෝ ආවුසෝ සම්මාදිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි හෝති ධම්මේ අවාච්ඡප්පසාදේන හෝති ආගතෝ ඉමං සද්ධම්මන්ති. ඒ තැනැත්තාගේ දෘෂ්ටිය ඍජු වෙච්ච කෙනෙක් වෙනවා සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනෙක් වෙනවා. ඒ කෙනා ධර්මෙහි නොසෙල්ලෙන ප්‍රසාදයටපත් වෙච්ච කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට බැසගත්ු කෙනෙක් වෙනවා කියලා. අද අපි කතා කරන ආහාරය ගැන. ආහාරය ගැන අපි දන්න හොඟක් දේවල් නේ. බලමු අපි කොච්චර දන්නවද කියලා ආහාරය ගැන. ඔව්. කොච්චර දක්ෂද කියලා බලමු. උදෙන් ඉඳන් රැ වෙනකම් ඉතින් ආහාරත් එක්කනේ ඉන්නේ නේද? ඔව්. කොච්චරනම් දක්ෂද කියලා බලමු අපි ආහාරයට. එතකොට ආහාරය ගැන බුදුහාමුදුරුවෝ තමයි පරිපූර්ණ විස්තරයක් අපට දක්වලා තියෙන්නේ. අපේ පුළුල් දැනුමෙන් ඉහළට අපි ගිහිල් යන්න විතරක් නෙවෙයි. ඒ ආහාරය මොකද්ද? ආහාරයේ ප්‍රභේද මොනවද? ආහාර ගැන කොයි වගේ ආකල්පයක්ද ඇති කරගන්නට ඕන? ආහාරයෙන් මිදෙන්නේ කොහොමද? ආහාරය කොයි විදියටද කොයි ආකල්පෙන්ද ආහාරයක් පාවිච්චි කරන්න ඕන? අපේ ශරීරය කියන්නේ ආහාරයත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද කියන එක බුදුහාමර විස්තර කළා. එතකොට ආහාර ගැන කතා කරද්දී බුදුදහමෙහි ප්‍රධාන ආහාර කියා කියනවද? ආහාර තීති ආහාරෝ කියලා කියනවා. ප්‍රතිඵලයක් රිසායත එකක් ගෙන දෙන නිසායි මේකට ආහාර කියලා කියන්නේ. ආහාර වලින් පළවෙනි ආහාරය තමයි මොකද්ද? කබලින්. කබලින් කාර ආහාරය. පළවෙනි එක තමයි කබලින් කාර ආහාරය. දෙවෙනි එක ස්පර්ශ ආහාරය. පස්ස කියලා දැන් බුදුහාමරංගේ භාෂාවෙන් පාලි භාෂාවෙන් පස්ස. පස්ස කියන්නේ සිංහලෙන් ස්පර්ශය කියන එක. දෙක සම්බන්ධ වීම කියන එක. පස්ස. ඊට පස්සේ තුන්වෙනි එක මනෝ සංකේතන ආහාර. මනෝ සංකේතන ආහාර. ඊළඟට විඤ්ඤාණ. විඤ්ඤාණ ආහාර. ඒකට මෙන්න මේ ආහාර ගැන දැනගත්තොත් අපේ ජීවිත ගැන බලන විදිය මීට වඩා පුළුල් වෙනවා. අපට ඇත්තෙන්ම සාමාන්‍යයෙන් ලෝකයේ කෙනෙක් අලුතෙන් ග්‍රහ ලෝකයක් හොයාගත්තාම අලුතෙන් ගැලැක්සියක් හොයාගත්තාම අපිට හිතෙන මහා ලොකු දෙයක් අනාවරණය කරගත්තා කියලා. ඇත්තෙන්ම බුදුහාමුදුරුවෝ හොයාගත්තු ලෝක විග්‍රහයට අහලටවත් යන තාම විද්‍යාවක් ගන්න පුළුවන් කමක් ලැබෙලා නැහැ. බුදුහාමුදුරුවෝ ග්‍රහ ලෝකවල විවිධ වර්ග දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ සෝලාර් සිස්ටම් 1000ක සෙට්ස් තියෙනවා. ඒකට කියනවා සහස්‍රී ලෝක ධාතු කියලා. බුදුදහමේ සඳහන් වෙන සහස්‍රී ලෝක ධාතු කතාව. සෝලාර් සිස්ටම් 1000ක ගැලැක්සියක්. ඒව නැවත 1000න් වැඩි වෙනවා. ඒකට කියනවා දසහස්‍රී ලෝක ධාතු කියලා. අර 1000 සෙට්ස් 1000ක්. එතකොට කීයද? මිලියනයි. 1.6යි. ඒකට කියනවා දසහස්‍රී කියලා. ඊට පස්සේ ඒ දසහස්‍රීක නැවත ආයි 1000න් වැඩි වෙනවා. 1.9ක සංඛ්‍යාව. එතකොට කීයද? 1.9 කියන්නේ මිලියන කීයද? 100. මිලියනේ බිංදු කීයද? මිලියනේ බිංදු 6යි නේ. 6යි. ඔව් මිලියනේ බිංදු 6යි. එතකොට මිලියන එකෙන් 1000ක්. මිලියන 1000. ඔව් මිලියන 1000 කියන්නේ බිලියනයි. ඔව්. එතකොට ඒක නැවත 1000න් වැඩි වෙනවා. කියන්නේ 1004 පාරක් වැඩි වෙනවා. ඔන්නෝයි සීමාවක් ගැන බුදුදහමේ කියනවා. ඒක තමයි එක බුදුවරයෙක්ගේ ආඥා චක්‍රය කියලා කියන්නේ. බුදුවරයෙකුට ඔන්න ඔය මට්ටමට බලය පතුරවන්න පුළුවන්. සම්බන්ධත යන්න පුළුවන්, සම්බන්ධත අධ්‍යයනය පුළුවන්. නමුත් බුදුවරයෙක්ගේ විශේෂ ශේත්‍රය කියන කීටත් වඩා පුළුවන්. විශේෂ ශේත්‍රය කියන්නේ අනන්තයි කියලා. බුදුරජාණන් වහන්සේට ශේත්‍ර කීපයක් තුන එකක් කියනවා ජාති ශේත්‍රය කියලා. ජාති ශේත්‍රය, ආඥා ශේත්‍රය, විශේෂ ශේත්‍රය කියලා. ජාති ශේත්‍රය කියලා කියන්නේ බුදුවරයෙක් උපදිනකොට ওই ආලෝක විහිදෙන සත්‍යන්ට ඒක බලෙන තැන් තියෙනවා. දැනෙන තැන්. ඒකට කියනවා ජාති ශේත්‍රය කියලා. කියන අන්ධකාරය ඉන්න ඇට ආලෝකය පහළ වෙන මේ බුදුවරයෙක් ඉපදීම. අන්නේ සීමාවට කියනවා, ඒ සීමාවට කියනවා ජාති ශේත්‍රය කියලා. ඒ වගේම බුදුන් සමහර සූත්‍ර දේශනා කරනකොට බලය පැතිරෙන ප්‍රදේශයක් තියෙනවා. ඒකට කියනවා ආඥා ශේත්‍රය කියලා. ඒ කියන්නේ ඇත්තම ත්‍රිසහස්‍රි ලෝක ධාතු. ත්‍රිසහස්‍රි කියලා කියන්නේ 1.9ක සංඛ්‍යාව. 1.9ක සංඛ්‍යාව. 13 පාරක් වැඩි වෙනකම්. ඊට පස්සේ 1.12ක සංඛ්‍යාවක් තියෙනවා. 14ෙන් වැඩි වෙන එක. ඒක තමයි සාමාන්‍ය බුදුවරයෙක්ගේ විශේෂපතේ කියලා කියන්නේ. සම්බන්ධතා තියාගන්න පුළුවන්. හැබැයි ඒ සම්බන්ධතා තියාගත්තට ඊටත් වඩා එහා ශේත්‍රයක් ගැනත් කියනවා විශේෂ ශේත්‍රය කියන එකේ. ඒ විශේෂ ශේත්‍රය කියන එක කිසිසේත්ම සීමාවක් නැහැ බුදුවරයෙකුට. නමුත් අවිඥාලාභී සරුවත්හාමුදුරුවගේ අවිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙකුගේ ශේත්‍රයර 1000ක සීමාව. සෞර ග්‍රහ මණ්ඩල 1000ක සීමාව. තමයි සාමාන්‍ය ශේත්‍රය යන්න පුළුවන් ශේත්‍රය. සාමාන්‍ය යන්න පුළුවන් ශේත්‍රය. ඇත්තෙම දැන් මෙතන දැන් අපි ඉන්න පෘථුවියත් එක්ක තියෙන මේ ගැලැක්සිය තියෙනවනේ. පෘථුවියත් එක්ක තියෙන මේ ගැලැක්සිය දැන් පෘථුවිය මේ හරි වගේ තියෙන සූර්යයා මේ හරි එනවා සූර්යයා ටික මේ හරි එනවා සූර්යයා ටික සූර්යයන් තියෙන එක සෞර ග්‍රහ මණ්ඩලයට. ඔය මේක නිකන් අර කැරලක් වගේ මේ මේනටක් තියෙනවනේ අපි ඉන්න සෞර ග්‍රහ මණ්ඩල ගැලැක්සිය. ඔය ඒකේ මේ පැත්තට හරහට යන කොච්චර කාලයක් ගත වෙනවද දන්නවද? ආලෝක වර්ෂ වලින් ආලෝක වර්ෂ ලක්ෂය. ආලෝක වර්ෂය කියන්නේ මොකද දන්නවද? ආලෝක වර්ෂය කියන්නේ එක තාක්ෂණයකට එක සෙකන්ඩයකට යන දුර ප්‍රමාණය. එක සෙකන්ඩයකට එක් සැතපුම් 186,000යි. 186,000යි. ඈ එක තාක්ෂණයකට එක් ලක්ෂ නැහැ. ඉන්නකො කියන්නේ එක තාක්ෂණයකට 186,000යි. ඒකෙන් 60 වැඩි කරාම විනාඩි. ඒකෙන් 60 වැඩි කරාම 1 hour. ඒක 24 වැඩි කරාම දවසයි. ඒක 366 වැඩි කරාම මෙන්න ආලෝක වර්ෂය. මෙන්න මේකට කියන්නේ එක ආලෝක වර්ෂයක් කියලා. එතකොට 60 186,000 එක තත්පරයකට. එතකොට එක තත්පරයකට 186,000ක් නම් එක තත්පරයකට 186,000ක් නම් මේ ටික වැඩි කරාම තමයි අවුරුද්දක ගාන. හරිද? මේක 60 වැඩි කරාම විනාඩි. ඒක 60 වැඩි කරාම කතායන්. ඒක 24 වැඩි කරාම එක දවසයි. ඒක 360 වැඩි කරාම අවුරුද්දයි. ඔන්න ඕක තමයි ආලෝක වර්ෂයක් කියන්නේ. ඒ කියන්නේ ආලෝකයේ වේගය යනවා කියන්නේ මේක. එතකොට ආලෝකයේ වේගෙන් ගියොතින් අවුරුද්දක යන වේගය තමයි මේක. මේක වැඩි කරාම යන ගාන. එතකොට එවෙනියම ලක්ෂයක් යනවා. ලක්ෂයක් කියන්නේ 1.5ක. මේක හරහා විස්කම්බේ යන්නේ. විස්කම්බේ. මේ පැත්ත නෙවෙයි විස්කම්බේ. මේ පැත්ත ඉඳලා මේ පැත්තට යනවා. එතකොට එක ගැලැක්සි එක විතරයි. එතකොට මේ වගේ ගැලැක්සි තියෙන ගණන් කරන්න බැරි සංඛ්‍යාවක්. ඉතින් හිතාගන්න පුළුවන් නේ? මිනිසා කොච්චර විද්‍යාව දිනු වුණත් මේ ගැලැක්සියකටවත් මේ ගැලැක්සියක ප්‍රමාණවත් වපසරිය ගැන හිතන්න අමාරුයි. ඒ කියන්නේ සම්මතය තියාගන්න පුළුවන් තැන අමාරුයි. බුදුවරයෙකුට කියලා කියන්නේ SCP හෙළන මොහොතේ මේ ඔක්කොම මේ එකක් ගැන සම්මතය තියාගන්න පුළුවන් ඇත්තෙම. SCP හෙළන මොහොතේ මේකක් නෙවෙයි ඇත්තෙම. මේ වගේ අපි කිව්ව අර 1000න් වැඩි වෙන ගණන්. මේ වගේ 1000න් වැඩි වෙලා මේක ඇත්තෙම 1000ක සෙට් එකක් කියලා කියන්න පුළුවන්. මේ වගේ 1000 නැවත 3 පාරක් වැඩි වෙන ගාන තමයි බුදුවරයෙකුට සාමාන්‍ය බලය පතුරන්න පුළුවන් ශේත්‍රය කියලා කියන්නේ. පළදහමේ දැක්වෙන ඇත්තෙම සූත්‍ර වල අටුවහලෙම විස්තර දැක්වෙනවා. මේ ඇත්තෙම විද්‍යාගතා නෙවෙයි, මේවා සංඛ්‍යාත්මකව අවසර 100 ගාන කාපුයෝ මේ මෙන්න විස්තරයක් කියලා. ඒ විතරක් නෙවෙයි මීට පෙර හිටිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අබිබූ කියන හාමුදුරුව, අබිබූ කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මෙන්න මේ එක ගැලැක්සි එකට ඇහෙන බණ කියලා කියනවා. රහතන් වහන්සේ කෙනෙක්ගේ ශේත්‍රය මේක. අභිඥාලාදී රහතන් වහන්සේ කෙනෙකුට උනා මේ ශේත්‍රයේ බලය පතුරවන්න පුළුවන්. බණ කිය මේ මේ සංඛ්‍යාවට එන බණ කියන්න පුළුවන් වුණා නම් අභිඥාලාදී රාභී රහතන් වහන්සේ කෙනෙකුට. නමුත් බුදුවරගේ සීමාව මේකෙනුත් තව මිලියන නෙමෙයි ට්‍රිලියන ගණන් වැඩි වෙනවා. එතකොට ඒ වගේ විශේෂ ශේත්‍රයක තමයි මේ ලෝකේ විද්‍යාඥයන් මේ එකක් තුල නැත්නම් ඒක සෞරග්‍රහ මණ්ඩලයක. දැන් මේ එකක් කියන්නේ මේ ඩොට් එකක් කියන නැත්නම් සෞරග්‍රහ මණ්ඩලයක්. එකකුත් නේ, එක ප්ලැනට් එකකුත් නෙවෙයි ඇත්තෙම. මේ ගැලැක්සි එක එක ඩොට් එකක් කියන්නේ මුළු සෞරග්‍රහ මණ්ඩලයක්. මණ්ඩලයක්. සෞරග්‍රහ මණ්ඩලයේ ඒක වටා තියෙන ගහ ටික ඔක්කොම තමයි මේ ඩොට් එකක් කියලා කියන්නේ. එතන මේ වගේ ඩොට් තියෙනවා දහස් ගණන් කණකැවිකේ තියෙන මේකේ. ඔව් ඒක සූර්යාවට අත්තර කරනවා. ඒ සූර්යා ටික ඔක්කොම ගැලැක්සියවට අත්තර කරනවා. ඒ ගැලැක්සි ටික ඔක්කොම තව ගැලැක්සියවට අත්තර කරනවා. ඒක තමයි ලක්ෂණය. එතකොට එවැනි විශ්වයක ඉඳගෙන තමයි අපි සාමාන්‍යයෙන් විද්‍යාඥයෙක් කළුත් ග්‍රහ ලෝකයක් හොයාගත්තාම හොයාගත්තා කියන එක නෙවෙයි ඇත්තෙම. හොයාගත්තා කියන්නේ ඒවට යන්නේ නැහැ. උපකරණයකින් ඒක තියෙන බව දැනගන්න එක විතරයි. උපකරණ සියුම් කරනකොට අර නොපෙනීචිය පේන ගන්නවා. වෙන කිසිම වික්‍රයක් වික්‍රමයක් පාන්න බෑ. මොකද ආලෝක වර්ෂයකින් කවදාවත් යන්න බෑ. ද්‍රව්‍යයකට යන්න බෑ. ද්‍රව්‍යයක් ශූන්‍ය වෙනවා ආලෝක වේගෙන් ගියොත්. එතකොට ආලෝක වේගෙන් කවදාවත් යන්න බෑ. ඉතින් මේ සීමාව තමයි උපරිම වික්‍රමයක් දැම්මත් දක්වන්නේ. අනිත් ඒවා නම් සියුම් කරලා බලන්න පුළුවන්. ලංගලගේ බලන්න පුළුවන් උපකරණ සියුම් වෙන වෙන. ඊට වඩා ලොකු දෙයක් නැහැ ඇත්තෙම. ඊට වඩා අපේ කාලයත් එක්ක අපිට තීරණය කරන්න බෑ. භෞතික වශයෙන් ගිහලා යන්න බෑ ඇත්තෙම සීමාවකට. ආධ්‍යාත්මික වශයෙන් ගියොත් විතර යන්න පුළුවන්. නමුත් මේක ආශ්චර්ය කියන්නේ මුගලන් හාමුදුරුවෝ ඉරිදි බලවලින් ඉහෙලටම ගිහිපු මුගලන් හාමුදුරුවෝ මේව හොයාගෙන යන්න ගියා. මේව කෙලවකට යන්න හොයාගෙන ගියා රාත්‍රියට පස්සේ. බුදුහාමුදුරුවෝ අතක් දිගු කළ ගත්ත මෙයා. ඔහොම ගියොත් එහෙදිම පිරන් පායේ මේ ආයෙ එන්න වෙන්නේ නැහැ කියලා ගත්ත ඊට පස්සේ. එන රහතන් වහන්සේ කෙනෙකුටවත් මේ සීමාවෙන් එහාට යන්න බෑ. ඒ කියන්නේ හිතන වේගෙන් ගියත් කෙලවකට යන්න බෑ කියන්නේ. ඔව් මේක සම්පූර්ණයෙන් බුදුරෙකුට විතරක් විශේෂ සීමාවක්. ඒ නිසා බුදුහාඳුර වරක් එක්තරා වණයක් මැදින් සින්සපා කියන ඇට්ටේරිය වණයක් මැදින් යනකොට බුදුහාඳුර කියනවා ඒ ඇට්ටේරිය වණේ බිම වැටිච්ච කොළ ටිකක් අතර අරගෙන හාමුදුරගෙන් අහනවා මහණෙනි මේ අතේ තියෙන කොළ ටිකද වැඩි මේ බිම තියෙන කොළ ටිකද කියලා. ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීන් අතේ තියෙන කොළ ටික බොහොම පොඩ්ඩයි මේ බිම වැටිච්ච කොළ ඊට වඩා වැඩි කියලා. බුදුහාඳුරගෙන අන්නේ වගේ මම දැනගත්තු ටික මේ බිම තියෙන කොළ ටික වගේ මම දැනගත්තු ටිකෙන් කියපු දේවල් ටික මේ අතරගත්තු කොළ ටික වගේ කියනවා. කියන්නේ මේව කිව්වට විශේෂ වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය රහතන් වහන්සේ කෙනෙකුටවත් සමහර දේවල් කිව්වට ඒකට ෆීල්ඩ් එකට එන්නේ නැහැ. එයාට බුද්ධියට ඒක ගෝචර වෙන්නේ නැහැ. ඔව්. ඉතින් ඒ වෙනි ශේස්ත්‍රයේ කිඳගෙන තමයි දැනුම් පරාසයේ කිඳගෙන තමයි බුදුහාඳුර අපට මේ දුක නිදහස් වෙන උපරිම මාර්ගයක් දේශනා කළේ. එතෙන්දී අපට දෙන්න පුළුවන් උපරිම කරුණ ටික බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපේ බුද්ධියට විශේෂෝචර වෙන අපේ බුද්ධියෙන් ග්‍රහණය කරගන්න පුළුවන් සීලොම දැනුම් සම්භාරය බුදුහාමුදුරුවෝ දුන්නේ අවුරුදු 45ක කාලෙදී. හැබැයි අපට විශේෂෝචර නොවන දේවල් බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැහැ. දේශනා නොකළේ අපගේ හැම කරුණාවෙන්. මොකද අපි ඒකට ගියොත් අපට මේ අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. අපට ජීවත් වෙන්න තියෙන කාලය ඉතාම සීමිතයි. ඒ කාලයේදී ඊට වඩා අපසරියක් අපට එන්නේ නැහැ ඒක. එතකොට මෙතෙන්දී බුදුහාමුදුරෝ ආහාර ගැන මේ කියන කාරණිය සම්පූර්ණයෙන්ම මුළු සමස්ත ජීවිතයම පුද්ගලයෙක්ගේ ජීවිතයේ සැකසෙච්ච හැටි සහ ඒ පුද්ගලයා සසර ගමන දිගින් දිගටම යන පැවැත්ම සියල්ලක්ම මේ ආහාරේ නැමැති සිද්ධාන්තය මත ඉඳගෙන උන්වහන්සේ විස්තර කළා. ඒකට පුවිස්තරය තමයි ඒ තැන් තැන්වල තියෙන ආහාරය ගැන සමස්ත විස්තර ටික අරගෙන තමයි සරියුත් හාමුදුරුවෝ මෙතෙන්දී ආහාරය මොකක්ද කියන එක අපට සඳහන් කළේ. ඇත්තම මේක ඉතාම රසවත් මාතෘකාවක් මේ ආහාර කියන එක. මේක දැනගත්තොත් ඇත්තෙන්ම අපි දැනට තියෙන දැනුම පුළුල් වෙන විතරක් නෙවෙයි අපි මීට වඩා ලෝකය ගැන බොහොම බුද්ධිමත්ව බලන්න අපි හුරු වෙනවා. කබලින්කාර ආහාරය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරන කබලින්කාර ආහාරය කියන්නේ මොකද්ද කියලා සරුත් හාමුදුරුවෝ. කබලින්කාර ආහාරය කියන්නේ ඉපදෙච්ච සත්වයන්ට උපකාර ජීවත් වෙන පැවැත්මට හේතු වෙන සහ උපතක් අපේක්ෂාවෙන් සිටින සත්‍යයන්ට උපකාරී වන දේ කියලයි ආහාරය කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ ඉපදිච්ච සත්‍යයන් තව දුරටත් ජීවත් වන්නට හේතු වන දේ ඉපදීමක් අපේක්ෂාවෙන් සිටින. කවුද සාමාන්‍යයෙන් ඉපදීමක් අපේක්ෂාවෙන් ඉන්න සත්තු කියලා කියන්නේ? අන්න හරි, බොහොම හොඳයි. මව කුසේ ඉන්න, බිත්තරවල ඉන්න ඒ අය තවදුරටත් ඒ අය උපතක් අපේක්ෂාවෙන් සිටින සත්‍යයන්. අන්නේ උපතක් අපේක්ෂාවෙන් ඉන්න සත්‍යයන්ටත් මේ ආහාර අවශ්‍යයි, ඉපදිච්ච සත්‍යයන්ටත් මේක අවශ්‍යයි. ඊළඟට දේශනා කරනවා මේ ආහාරයේ ලක්ෂණ 8ක් ගැන. එතකොට ආහාර ප්‍රධාන වශයෙන් කොටස් 4යි. කබලින්ක ආහාරය, ඊළඟට ස්පර්ශ ආහාරය නැත්නම් පස් ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. මුලින්ම සරෝත්හාර විස්තර කරනවා පස්ස කබලින්ක ආහාරය කියන්නේ මොකද්ද කියලා. කබලික කියන්නේ මේ කැබලි කඩල ගන්න ආහාර කියන එක. එතකොට ඒ ආහාර ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. එකක් සත්ව ආහාර, අනිත් එක ශාකාහාර. ඊළඟ ලක්ෂණය තමයි මේ ආහාරයේ කබලින්කාර ආහාරයේ ඕජට්ටමකං රූපං කියලා සඳහන් කරනවා. ඕජාව අටවෙනි කොට තියෙන ආහාරය කියලා සඳහන් කරනවා. ඕජාව කියලා කියන්නේ සතර මහා භූත රූපත්, ඒ වගේම වර්ණ, ගන්ධ, රස, ඕජා කියන හතරක් එක්ක තියෙන ලක්ෂණේ යුක්ත ආහාර වලටයි මේ කියන්නේ. සතර මහා භූත රූප කියන්නේ පෘථුවි ගතිය, දැඩි ගතිය තියෙනවා මේ ආහාර වල. ඊට පස්සේ වැగిරෙන ගතිය තියෙනවා, ආපෝ කියන ගතිය තියෙනවා. වායෝ ගතිය තියෙනවා, හමන ගතියක් මේ ආහාරයත් එක තියෙනවා. ඒ වගේම තේජෝ ගතිය තියෙනවා, රස්නෙකුත් තියෙනවා. ඒ වගේම ආහාර ඊළඟ ලක්ෂණ ටිකක් තියෙනවා, වර්ණයක් තියෙනවා, රසයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, ඕජා ගුණයක් තියෙනවා. ඕජා ගුණයක් තියෙනවා. එතකොට ආහාරයේ තියෙන ලක්ෂණ 8ක් ගැන අපි කිව්ව මොනවද ලක්ෂණ 8? සතර මහා භූත රූප. සතර මහා භූත රූප කියන්නේ පඨවි ගතියක් තියෙනවා. පඨවි කියන්නේ ඇල්ලුවම නිකන් රළුව දැනෙනවා. ආපෝ ගතිය කියන්නේ වැగిරෙන ස්වභාවයකුත් මේ ආහාරවල තියෙනවා. දියර වගේ ආහාරවල. එම් තේජෝ ගතියක් තියෙනවා. රස්නේ හෝ සීතල කියන දෙකට මේක කියනවා අපි. ඊට පස්සේ වායෝ ගතිය තියෙනවා, හමන ගතියක් තියෙනවා, යායක තියෙනවා. මේවද කියන්නේ අපි මේ ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් කියලා කියන්නේ. මූලික ධාතු ටික. ඊට අමතරව ආහාරයක් වුණාම ඒ ආහාරය තුළ වර්ණය තියෙනවා, රසය තියෙනවා, ගන්ධය තියෙනවා, ඕජා ගුණය තියෙනවා. ඕජා කියන්නේ ඒකේ විටමින් හරි ඒ වගේ න්‍යූට්‍රිෂන් ගතිය. ඒක තියෙනවා. එතකොට මෙන්න මේ අට තමයි ආහාරයක, මේ කබලින්කාර ආහාරයක තියෙන ලක්ෂණය. එතකොට දැන් මෙතන ඉඳන් හොඳට අහගන්න, මේ ටික අහගන්න බැරුණොත් ඉතින් ඉතින් කල්පගානකට අහන්න වෙන්නේ නැහැ ඒකයි. එතකොට මව් කුසකට ප්‍රතිසන්දි විඥානයක් බැසගත්තට පස්සේ, බැසගත්තු මොහොතේ ඉඳන් මේ කබලින් කහාරයේ ක්‍රියාත්මක වෙනවා. කබලින් කහාරයේ ක්‍රියාත්මක වෙනවා. මවගේ සාරයෙන් මුලින් මේ ආහාර ටික ගන්නවා. කබලින් කහාර ආහාරය කියන්නේ අපි මේ ගන්න ආහාර පාන. එතකොට ඒක ගැනීම ආරම්භ වෙනවා මව් කුසට පිළිසඳ ගත්ත මොහොතේ ඉඳන්. හැබැයි ඒක තීරණය වන්නේ කුමක් මතද? ඒ බැසගත්තු විඥානයට අනුව. ඒ විඥාණයෙන් තීරණය කළ තියෙන ලස්සන රූපයක් වෙන්න, ඒ ලස්සන රූපය හැදෙන විදිය ආහාර ටික එනවා. ආහාර ටිකෙන් අරක තීරණය වෙනවා ලස්සන රූපය. ඒ විඥාණය තීරණය කළ තියෙන අංග විකල රූපයක් නම් ඒ ආහාර ටිකෙන් හැදෙන අංග විකල රූපය. ඒ මව කුසට පිළිසඳගත්තු කෙනෙක්ගේ මූණ නිකන් යකෙක් වගේ මූණක් නම් ඊට අනුකූල ආහාර ටික ඒ පැත්තට ප්‍රොජෙක්ට් වෙනවා. ඔක තමයි ලක්ෂණය. ඒක උදාහරණයකට කිව්වොත් මේක හොඳම උදාහරණේ. එකම පොළවේ එක තැනක අපි දානව කොහොම බැටයක්. එතනම දානව අපි මී අඹ ඇටයක්. දෙකම එකම පොළවේ හැදෙන්නේ. එකම පස් ටික, එකම වතුර ටික, එකම පොහොර ටික හැදෙලා එකකින් සිත්ත ගහක් හැදෙනවා, එකකින් බොහොම මිහිරි අඹ ගහක් හැදෙනවා. බීජේ වෙනස නිසා එකම පොළව වුණාට අර බීජය තීරණය කළ තියෙන මොකද්ද හැදෙන්නේ කියන්නේ. අන්න ඒ වගේ තමයි මව් කුසර බැසගස්සට පස්සේ මව් ඒ විඥානය තීරණය කළ තියෙන මේකේ தત્ත්වය. හැබැයි මේ ආහාර ටික නොලැබුණොත් ඉතින් අරක වර්ධනය වෙන්නේ නැහැ. විඥාණයට විතරක් තනියම එක ක්‍රියාත්මක කරන්න බෑ. විඥාණයට උපකාර වෙනවා ආහාර ටික, ආහාර ටිකෙන් මේක ටිකෙන් ටික ලොකු වෙනවා. එතකොට දරුවා ලොකු වෙනවායි කියලා කියන්නේ ආහාර ටික ලැබීමයි මේ කියන්නේ. එතකොට මේ විඥාණයට අනුව මේ ආහාර ටික මේ පැත්තෙන් විනිවිද යනවා. එතකොට දරුවා මව කුසෙන් බිහි වුණා, බිහි වුණාට පස්සේ ඊට පස්සේ තමන්ගේ මුඛයෙන් ආහාර ගන්නවා. ඊට පස්සේ අර තියෙන කර්ම බීජයට අනුව තව දුරටත් මේ දරුවා පෝෂණය වෙනවා. හැබැයි ආහාර නොතිබ්බොත් විඥානය කොච්චර ශක්තිමත් වුණත් විඥානෙට තව දුරටත් මෙතන ඉන්න බෑ. ඊට පස්සේ විඥානය මෙතනින් ඉවත් වෙනවා. එතකොට මෙතන තියෙන වැදගත්ම දේ තමයි අපි තේරුම් ගත යුතු දේ. ඒක ඊටාම වැදගත්. එතකොට මේ ආහාරයෙන් නම් මේ ශරීරය හැදුනේ. එහෙනම් මේ ශරීරය කියන්නේ මොකද්ද? ශරීරය කියන්නේ ආහාරයමයි. වෙන දෙයක් නෙවෙයි. මේක හොඳට මතක තියාගන්න. ඒකේ හොඳම උදාහරණය අපට මේක අපේ ශරීරේ වුණාට තව සතෙකුට මේක ආහාරය. කුඩා උඳුපියලි ටික අරගෙන හාවෙක් ඒක ප්‍රොජෙක්ට් කරගන්න යාගේ ශරීරයට. එතකොට හාවා. එතන මෙතෙන් මිට අපි කියමු බල්ලෙක් අර සතා මරා ගන්නවා. එතෙන් මිට හිවලෙක් අර සතා මරා ගන්නවා. එතකොට මරාගෙන කනකොට කෑවට පස්සේ ඒ සතාගේ ශරීරයේ හාවගේ ඇඟේ පැති කැලි නෙමෙයි තියෙන්නේ. ඒක තමන්ගේ මනසට අනුව විඤ්ඤාණයට අනුව යාගේ ශරීරයට ඒක තමන්ගේ ශරීරයක් කරගන්නවා. ඊට පස්සේ බල්ල මැරිලා ගියෝතින් බල්ලගේ කෑම ටික කනවා සිවලෙක් ඇතැම්මිට. ඊට පස්සේ සිවලට එන්නේ මේ ටික. ඊට පස්සේ හිවලා හොම ඉන්නකොට කොටියෙක් ඇවිල්ලා හිවලා කනවා. ඊට පස්සේ හිවලගේ අනුපණු නෙවෙයි කොටියගේ ඇඟේ තියෙන්නේ, කොටියගේ හැම බවට පත් වෙනවා ඒක. කොටියොම දඟලා දඟලා ඉන්නකොට සිංහෙක් ඇවිල්ලා කොටියව මරා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ කොටියගේ ටික සිංහයට අවශෝෂණය වෙනවා. මෙහෙම ඉන්න සිංහව මරන්න වෙන කෙනෙකුට බෑ. නමුත් සිංහය අපි කියමු ඉබේ මැරුණයි කියලා. සිංහය ඉබේ මැරුණට පස්සේ ආභිම වැටෙනවා. සිංහගේ ඒව ටික කූඹි කනව ඇතැම් විට පොඩි පොඩි සත්තු ගන්නවා. එයාට ඒක ආහාරයක්. එතකොට බලන්න මේ ශරීරය කියන්නේ අපි මේක මගේ කරගත්තට මේක සම්පූර්ණයෙන්ම කබලින්කාර ආහාරයමයි ගන්නෙ. ඒකෙන් හැදෙන එකත් කබලින්කාර ආහාරයක්මයි. මේක වෙනත් විදියට පරිවර්තනය වුණාට, වෙන වෙන දෙයකට පරිවර්තනයක් වුණාට මේක සම්පූර්ණයෙන්ම උපතේදී අපට මුලින්ම බැසගත් විඥානයේ ඉඳන්, මව කුසට බැසගත් විඥානයේ ඉඳන් මේ දක්වා පුසියලෝම දේවල්වල ප්‍රතිඵලය තමයි ආහාරයේ ප්‍රතිඵලය මේ. ආහාර පාන නොගත්තනම් අපි කවුරුවත් නැහැ. එතකොට අපේ කටින් ගන්න බට්ටික, මාළු පිණි ටික, වෑංජන ටික තමයි මේ කෙස්කස් කියලා කියන්නේ. මේ ලෝම කියලා කියන්නේ, මේ නියපොතු කියලා කියන්නේ, මේ ඇස් කියලා කියන්නේ, මේ හැම කියලා කියන්නේ, ලේ කියලා කියන්නේ, සරව කියන්නේ, මේ කිසිම දෙයක් නෙවෙයි ඇට. මේ ඔක්කොම මේ ආහාරයේ පරිවර්තනය. එතකොට මේ ආහාරවල මුල හොයන් ගියාම කොහෙද? මහ පොළොව. මහ පොළොවේ ශාකය තමයි මුල. ඒ ශාක වලින් මේක ඇති වුණා. නැවතත් මේක පල්ලෙහාට වැටිලා ඒ ශාක වලම නැවත මේක පොහොර බවට පත් වෙනවා. හරි සයිකල් දෙනවා. එතකොට මෙන්න මේක තමයි මුලින්ම අපි තේරුම් ගත යුත්තේ. ඒ නිසා හැබැයි මෙතෙන්දි විඥානයේ ප්‍රබල බලපෑමක් සැඟවී ඉඳගෙන කරනවා. විඥානේ නැත්තම්, විඥානේ මව කුසට බැස නොගත්තනම් මේ ශරීරයක් මෙතන නැහැ. හැබැයි විඥානේ විතරක් බැසගත්තත් විඥානෙට ආහාර ටික නොලැබුණා නම් විඥානේ එතනින් ඉවත් වෙනවා, වෙනත් කුසක නැවත පිළිසඳ ගන්නවා. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මෙන්න මේ ආහාරය දැන ගත්තොත් ඒ තැනැත්තා මේ ශරීරයක් දකිනකොටම පුද්ගලයෙක් කියලා වැළඳගන්නේ නැහැ. එයා දන්නවා මේ ආහාරයක් මේ තියෙන්නේ, මේ කබලින්කාර ආහාරයක්, මේ තව කෙනෙකුට මේ ආහාරයක් මේ තියෙන්නේ. දන්න විතරක් නෙවෙයි, තවත් වැදගත්ම දේ තමයි බුදුහණු සඳහන් කරනවා මේ ආකල්ප ආපු කෙනා තමන් ගන්න ආහාර ටික දැඩි ආසාවෙන්, ගිජු බවෙන් අනුභව කරන්නේ නෑ එයා. එයා මේ ආහාර ටික අරගෙන ඉදිරියටත් මේ ශරීරය පවත්වාගෙන යන්න හෝ මේ ශරීරය වගේ ශරීරයක් අනාගතයේ අපේක්ෂාවකින් නෙවෙයි එයා මේ ආහාරය ගන්නේ. මේ ශරීරය නිරුද්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් කියලා. ඒ කියන්නේ මේ ශරීරය තවදුරටත් අනාගතේ නොලැබෙන විදියට තමයි මේ ආහාරය පරිහරණය කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි, මේ ශරීරයට අපි ආසා කරොත්, මේ වගේ භෞතික ආහාරයෙන් නිර්මාණය වෙච්ච ශරීරයකට ආසා කරොත් මොකද වෙන්නේ? ඔව්, මතුවටත් මේ වගේ ශරීරයක් තමයි ලැබෙන්නේ. ඔව්, මේ වගේ ආහාරයෙන් හැදිච්ච ශරීරයක් ලැබුණොත් මොකද වෙන්නේ? ඒ ශරීරය ලෙඩ වෙනවා, ඒ ශරීරය මහලු වෙනවා, ඒ ශරීරය ලෙඩ දුක් වලට පත් වෙනවා, මරණයට පත් වෙනවා. ඒ ටිකත් එකයි අපි ගන්නෙ, නිකන් නෙවෙයි. අනේ මට ශරීරය දෙන්න ලෙඩ වෙන්න එපා, ඒ ටික මට එපා කියලා ගන්න බෑ. ඔක්කොම පැකේජ් එක මේකට ගන්න තියෙන්නේ. ඔව්, ලාභ ලාභ දෙක මේක තමයි ගන්න වෙන්නේ. ඒ නිසා බුදුහාඳුරෝ සඳහන් කරනවා ඉතාම වටිනා දෙයක්, ආහාරයක් ගන්නකොට කොයි ආකල්පෙන්ද ආහාර ගන්න ඕන කියලා. දැන් අපි කට පරිස්සම් කරගන්න ඕන කියලා කියනෝනේ. කට පරිස්සම් කරගන්න ඕන අවස්ථා දෙකක් තියෙනවා. මොකද්ද ඒ? එකක් කටට දාන ඒවා, අනිත් එක කටින් පිට ගන්න ඒවා. ඒ දෙකම පරිස්සම් වෙනවනේ කටේදී. එතකොට දැන් මෙතෙන්දී කටට ඇතුළු කරන ඒවා ගැන මේ කියන්නේ ආහාරයක් ගනිද්දි මොන ආකල්පෙන්ද ගන්න ඕනි කියන එක සඳහන් වෙනවා. මේකට කියනවා ඉතාම අපට හිතා ගන්න බැරි උපමා බුදුහාමුදුරේ පුත්‍ර මාංශෝපමාව කියලා එකක් දේශනා කළා. අහලා තියෙනවද? ඔව්, පුත්‍ර මාංශෝපමාව. අපි ආහාරයක් ගන්නකොට කොයි ආකල්පෙන්ද ආහාර ගන්න ඕනි කියන එක. එක්තරා කාන්තාවක් මැදින් පුතේකුයි අම්ම තාත දෙන්නෙකුයි කාන්තාරය මැද යනවා. ආහාර පානත් අරගෙන යන්නේ දිගෝ කාන්තාරයක්. ආහාර පාන අරගෙන මගට බැස්සට පස්සේ මේ දෙන්නා මගදී ගමනෙහි භාගයක් ගියාට පස්සේ තිමිච්ච ආහාරයට ඉවර වෙන ඔක්කොම කාන්තාරී ළඟට සනිවිදයක් නැති වෙනවා. ඔව්, එන්නත් බෑ යන්නත් බෑ. ආහාර සියල්ලක්ම ඉවර වෙනවා. ආහාර ඉවර වුණාට පස්සේ මොකද කරන්නේ මේ දෙන්නා? අර මහත්තයේ පිරිමි කෙනා කියනවා ඉතින් ඔයාලා දෙන්න දැන් අපි තුන්දෙනාම හිටියොත් තුන්දෙනාම මැරෙන නිසා ඔයාලා මගේ මාව මරාගෙන මගේ මස් ටික කන්න කියලා. කාලේ යන්න කියලා. ඊට පස්සේ ගෑනු කෙනා කිව්වා නෑ නෑ එහෙම බෑ. මම මැරෙන්නම් ඊට වඩා හොඳයි මගේ මස් ටික කාලේ යන්න කියලා. පස්සේ මහත්තයා කිව්වා නෑ එහෙත් එපා එහෙමත් බෑ. අපි එහෙනම් දරුවේ කවර පස්සේ හදාගන්න පුළුවන්නේ. ඒ නිසා අපට දැන් මෙතන අපි මේක නොගියොත් අපි තුන්දෙනාම මැරෙනවා. ඒ නිසා අපි මේ දරුවාගේ මස් ටික අනුභව කරලා අපි මේක යමු කියලා. ඊට පස්සේ දරුව මරන්න අම්මා තාත්තා ළඟට මෙයා යනවා. තාත්තා මෙයාගේ ළඟට කොහොමද දෙපැත්තට මාරු කරගෙන ඉන්නකොට විහසත් එක්ක දරුව කොහමද මේ යනවා. ඊට පස්සේ දරුවගේ මස් ටික අනුභව කරනවා. කොහමද ඔය අම්මයි තාත්තයි දෙන කොහමද අනුභව කරන්නේ? අමු මස් මේ කන්නේ උයන්නත් බෑනේ. දරුවේ තමන්ගේ දරුව නිසා දරුව දුක තියෙන එක අතකින් අඬාන මේ දරුවගේ මස් ටික කන්නේ මේ ගමන යන විතරයි මේ කරන්නේ. මා ඒ මස් වලට ආසා වෙන්නේ වෙයි. එකාතකින් තමන්ගේම ළමයා, එකාතකින් අමු මස්, එකාතකින් මිනිස් මස්, මේ හේතු ගානක් නිසා කිසිම ප්‍රියතාවයකින් නෙවෙයි අනුභව කරන්නේ, මේ ගමන යන විතරයි. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා බුද්ධිමත් තැනත් ආහාර ගන්න ඕනත් මෙන්න මේ විදිහට හිතලා කියලා. පුත්‍ර මාංශෝපමාව කියන්නේ මේක. මෙන්න මේ ආකල්පයකින් මේ ආහාර අනුභව කරන්න, මේ ආහාර ටික අනුභව කරන්නේ සතර දික් කරගන්න නෙවෙයි, සසර ගමන නිමාවට පත් කරන්නයි කියලා හිතාගෙන මේක අනුභව කළා මෙතනින් එතර වෙන කියලා. මේ ඉහෙළම උපමාව දෙන්නේ ඉතින් ආයෙත්. ඉතින් ඇත්තෙම මේවා කියන්නේ නිකන් නෙවෙයි. ඒ කියන්නේ මෙතන මගේ ඇරුණොත් ඒ කියන්නේ අපාගත වෙන දුක් විඳින සත්‍යයන් බුදුහාමුදුරුවෝ සියසින් දැක්කා. ඒ කියන්නේ අපාගත වෙන කර්ම කළා, පාප කර්ම කළා, අනන්ත සසර කල්ප ගණන් කෑ ගහගෙන අඬමින් දුක් විඳින සත්‍ය බුදුහාමුදුරුවෝ දැක්කා. දැකලා තමයි දේශනා කළේ මේ ආහාරයටවත් ආසා කරන්න එපා මේක. ඒකෙන්වත් කෙලෙසක් ඇති කරගන්න එපා. ඒකත් Tamanට පල්ලෙහාට යන හේතුව. ඒ නිසා ඒක අඩු කරගෙන මේ ගමන යන්න කියලා මේ පුත්‍ර මාංශෝපමාවන් දේශනා කළා. ඉතින් මෙතෙන්දි තියෙන කාරණා තමයි මේ කබලින්කාර ආහාරය. එතකොට අපි කිව්වා කබලින්කාර ආහාරයක් වුණාට පස්සේ ඒ ආහාරයේ ලක්ෂණ 8ක් තියෙනවා. එකක් තමයි අර සතර මහා භූත රූප. ඊට පස්සේ වර්ණ ගන්ධ රස ඕජා කියන ලක්ෂණ අටකින් යුක්තයි මේ කබලින්කාර ආහාරය. මේ කබලින්කාර ආහාරය අරන් තමයි අපේ මේ ශරීරය නිර්මාණය කළගෙන තියෙන්නේ. එතකොට මේ ශරීරය කියන්නේ මගේ දෙයක් නෙවෙයි, ආත්ම දෙයක් නෙවෙයි. මේ ශරීරය මගේ නම් මේක ඇත්තටම මට අයිති නම් මට ස්වාධීනත්වයක් තියෙන්න ඕන. ඔව් ආහාර නොගෙන මේක ගෙනියන්න පුළුවන්කම තියෙනවා. මේක අනාත්ම නම් මේක මගේ නම් යමක් මගේ නම් මං කැමති විදිහට පාලනය කරන්න පුළුවන් වෙනවා. නමුත් මේක බැරි වෙන්නේ ආහාර නොගත්තොත් මේක දවස් 2යි පැත්ත වැටෙනවා. ඔව්. එතකොට ඒකෙන් තේරෙනවා තමන්ට කන්ට්‍රෝල් එකක් නැහැ කියන එක. ඒ කියන්නේ අනාත්ම ස්වභාවයක ලක්ෂණ මේක. යමක් අනාත්මයි කියන්නේ අපි කැමති විදිහට අපිට ඒක පාලනය කරන්න බෑ කියන එක. ඒ යමක් මගේ නම් යමක් ආත්ම නම් තමන් කියන විදිහට ඒක පාලනය කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ධර්මයක් වුණත් එහෙමයි. ඒ මනස ස්වභාවය. අපිට පාලනය කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ගහල බැනල එක දැනග තියන්න පුළුවන් ඒක නෙවෙයි. ඊට වඩා පාලනය කරන්න බැරි රාශියක් ඒ දරුව තුළම තියෙනවා අපිට ඒක. මේ අනාත්ම ස්වභාවයේ දරුව නෙවෙයි ඉතින් අපේ ශරීරේවත් අපිට පාලනය කරන්න බැරි තත්ත්වයක් මත ඉතින් දරුව ගැන 아무තින් කියන දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ තත්ත්වයක් මත බුදුහාඳුරු ඉතාම බුද්ධිමත්ව මෙන්න මේ කබලින්කාර ආහාරයට ආසා කරෝතින් ඊළඟට තවදුරටත් ඊළඟ ටික ඇති වෙන හැටි ගැන ඊළඟට පැහැදිලිව දක්වනවා. එතකොට අර කබලින්කාර ආහාරය අරගෙන ටිකෙන් ටික වර්ධනය වෙන මේ ළමයා මේ මිනිස්යා හෝ සත්‍යයා ඊළඟට එයාගේ මේ ආයතන ටික හට ගන්නවා. ආයතන කියන්නේ ඇස කන නාසය ආදී ආයතන කියන්නේ යමකට පිහිටන්න තියෙන ස්ථාන නිස්පාදනය කරන ස්ථාන. දැන් කර්මාන්ත ආයතන කියන්නේ ඉන්ස්ටිටියුට් එකක් කියලා කියන්නේ අපි. එතකොට ඇස කියන්නේ රූප ජෙනරේට් කරන තැන. කන කියන්නේ ශබ්ද. අන්න ඒ වගේ මේ ආයතන ටික හට ගන්නවා. ආයතන ටික හට ගන්නවා මේ කබලින්කාර ආහාරය දෙනකොට. මේ ආයතන නිකන් තියෙන්නේ ඊට පස්සේ මේ ආයතන වලට ඇස් වලට රූපෝන ඒව ස්පර්ශ වෙනවා. අන්නේ ස්පර්ශයට තමයි පස්ස කියලා කියන්නේ. ඔව් ඇසට රූප සම්බන්ධ වෙනවා, කනට ශබ්ද සම්බන්ධ වෙනවා, දිවට රස සම්බන්ධ වෙනවා. අන්නේ එකෙන් ස්පර්ශයක් හටගන්නවා. ඒ නිසා බුදුදහමේ සඳහන් කරනවා අර කබලින්කාර ආහාර විතරක් නෙවෙයි මේ පස්සයත් ස්පර්ශයත් ආහාරයක් විදියට. නිතරම අපි කරන්නේ මෙන්න මේ ආහාර ගැනීම සඳහායි නිතරම උත්සාහ කරන්නේ. අපි නිතරම ඇහැට රූප බලමින් කනට ශබ්දහමින් මේ ටිකට තමයි එක එක පැත්තට දුවදුවමේ ඉන්නේ. අපි මුළු ජීවිත කාලයක්ම කියලා කරන්නේ මේක. මේ ස්පර්ශ ආහාරය කියන එක බුදුහාඳුරන්ගේ ලස්සන උපමාවක් තමයි අපි මෙතන කලිනුත් ඒක කියලා දෙනවා. අර හැම ගහපු හරකිය ගැන උපමාව. ඔව්. එක්තරා හරකෙක් කියන ඒ හරක මැරෙන්න පන පිටින් මේ හරකගේ හම අයින් කරනවා, හම ඉවත් කරනවා. ඉවත් කළේ ඒ හරක අතහැරෙනවා. අතහැරියට පස්සේ ඒ හරක වතුරට බැස්සොත් වතුරේ ඉන්න මාළු ආදී සත්තු හැමත කොටනවා. බිම ලැග්ගොත් බිමේ ඉන්න කූඹි සත්තු ඇවිල්ලා මේ කරනවා. ගහකට හේතු නොතින් ගහේ ඉන්න සත්තු කනවා. තනියම පිට වෙනක වගේ හිටියොත් කපුටෝ කුරුල්ලෝ ඇවිල්ලා හපනවා. ඔව්. මෙන්න මේ වගේ බුදුහාම දේශනා කරනවා. අපි ජීවත් වෙන කාලේ අයනසෝ මානසිකාරයෙන් අනුවණින් ඉඳගෙන ඇසෙන් රූප දකින්නවායි කියලා කියන්නේ, කනෙන් ශබ්ද අහනවායි කියලා කියන්නේ අර හරකගේ ඊරණමම තමයි අපි. වැඩි වෙනසක් නැහැ. ඒ හරකා යම් කිසි දුකක් පීඩාවක් දිනපතාම විඳිනව නම් අන්න ඒ වගේ තමයි අපිත් මේ ජීවිතෙන් අත්දැකීම් ලැබීම් වශයෙන් අපි ඇසට රූප දැකලා කනට ශබ්ද අහලා හැම වෙලාවෙම අතෘප්තිකරව පීඩාවෙන් මේ යන ගමනක් කියලා කියන්නේ. එතකොට යමක් ඇතැම් විට දුක් ස්පර්ශයක් ලැබුණොත් ඒක දුකමයි කියලින්ම. සැප ස්පර්ශයක් ලැබුණොත් මොකද වෙන්නේ? ටිකක් සැප තියෙන නමුත් දිගටම පවත්වා ගන්න බෑ. ඔව්. දැන් බලන්න අපි එක ඉරියවක වාඩුණා කියමු සැප ස්පර්ශයක් දැන් නෝ වාඩුණු ගමන්නේ. ආයෙත් වාසි ටිකක් කියලා යනකොට ආයි වෙනස් වෙනවනේ. දැන් අපි කෙනෙක් හඳුනාගත්තනේ, හඳුනාගත්තු ගමන් චක්කු ස්පර්ශයෙන් හොඳ කෙනෙක් කියලා හිතා ගන්නවනේ මුලම දැක්කාමනේ. ඉතින් ගුණත් වර්ණා කරන ඔයාගේ පොණ්ඩේ හොඳයි, නහය හොඳයි, එහෙම කියලා. ඊට පස්සේ ඒව දෙසම අපි පස්සේ බලනව වැරදි විදිහටනේ. ඊට පස්සේ ආයියත් එකමම නාප වෙනවා. ඒ කියන්නේ ස්පර්ශයේ කොහොම ඇත්තේ මේ වාඩි වෙන එක විතරක් නෙවෙයි ඇත්තෙම. ඒ කාය ස්පර්ශය විතරයි. ස්පර්ශයේ කොහොම ඉන්ද්‍රිය හයටම අදාළයි. ඇසෙන් දකින්න රූප, කනෙන් ශබ්ද අහන දැන් හොඳ සින්දුවක් බලන්න. හොඳ සින්දුවක් උනත් කීව පාරක් අහන්න බලන්න. එපා වෙනුනේ නේ? ඕ දැන් අර මෙහෙම අර භක්තිගීත එහෙම පුරුදු වුණානේ පහු වෙලා අසල නේ. එපා වුණාලා මේ. ඔව් ටික එයා ගියාට පස්සේ දෙතුන් වතාව මේ ඕ බස්ති ගීතයක් වුණත් ඇතැම් විට ඕ ඊට වඩා රසයි බණක් අහන ගැතැම් විට මේ ඒ කියන්නේ අපි කොච්චර කිව්වත් හොඳ දෙයක් කියලා ඕ කීප වතාවක් අහන ගියාට පස්සේ මේ ඒක හරිම වේදනාවක් වෙනවා අන්තිමට. ඒක තමයි ස්වභාවය. එතකොට මෙන්න මේ ස්පර්ශය එකාතකින් තමන් අප්‍රිය ස්පර්ශයක් ආවොතින් අප්‍රිය ස්පර්ශය කොහොමත් තමන්ට දුක්සහගත තමයි. ප්‍රිය ස්පර්ශයේ ස්වභාවය තමයි ඒක දිගින් දිගටම එක විදිහට පවත්වා ගන්න බෑ. දැන් දරුවෙක් වුණත් හැමදාම තමන් කැමති විදිහට තියාගන්න බෑ. දරුව හැමදාම තමන්ට කීකරු නෑ. හැමදාම තමන්ගේ ළඟ නෑ. ඇතැම් විට කාලෙකදී වෙනත් කෙනෙකුට ඒ දරුවා අයිති වෙනවා. ඊට පස්සේ අම්මා දැන් මෙතේ ඒ දරුවගේ නෝනාත් එක අමනාප වෙනවා සමායෙට. ඔබ දෙන්නල එක නිය වෙන කෙනෙක්වත් කරගත්ත කියලා. ඊට පස්සේ අසින් තව අදහසක් යනවා. ඇත්තෙම මෙන්න මේ වගේ ලෝකයේ ස්වභාවය තමයි මේ ස්පර්ශය කියන එක නිත්‍ය දෙයක් නෙවෙයි. මේක ස්පර්ශය කියන එක නිත්‍ය දෙයක් නෙවෙයි. මේක හේතු ටිකක් නිසා හටගත්තු දෙයක්. ඒ හේතු ටික වෙනස් වෙනවත් එක්කම මේ ආකල්පයත් වෙනස් වෙනවා. එතකොට අපි ජීවත් වෙනවායි කියලා කියන්නේ මේ ස්පර්ශ ටික ගොඩ ගහ ගන්න එකයි ජීවත් වීම කියලා කියන්නේ. එතකොට මේක තේරුම් ගන්න කෙනා මේ ස්පර්ශයේ අනිත්‍යතාවය තේරුම් ගන්නෝ සැප ස්පර්ශයට යා ඇලෙන්නේත් නැහැ, දුක් ස්පර්ශයත් එක්ක ගැටෙන්නේත් නැහැ යා. යා හැකිතාක් මැදහත් සිතක් ඇති කර ගන්නවා. අපි යම්කිසි විදියකට අපට ලස්න රූප ශබ්ද ආදී පේනවා කියන්නේ මොකද්ද? ඒ පේනවා ඇසෙනවා කියන අපේ කර්ම ශක්තිය වෙලාවේ හොඳ කර්ම ශක්තියක් තියෙනවා. අපිට චිත්ත පීඩාව ඇති වෙන ස්පර්ශයක් එනවා කියලා කියන්නේ මොකද්ද? අපේ කර්ම ශක්තිය දුර්වල කර්ම ශක්තියක් ඒකයි. දැන් අපේ දරුවෝ ටික හොඳට ලස්සනට ඉන්නවා දැන්. හොඳට නිරෝගී වෙනවොත් ඒ කර්ම ශක්තිය හොඳ නිසා. කර්ම ශක්තිය මේ වැතර පල්ලෙහාට යනවත් එක්කම ඇතැම් විට ඒවා අපි කැමති විදිහට තියෙන්නේ අපේ දුක් වෙනවා. එතකොට පින්කම් වලින් කරන්නේ මොකද්ද? පින්කම් වලින් කරන්නේ අර හේතු ටික හොඳ පැත්තේ හේතු ටික වැඩි කරනවා. දැන් අනිත් දරුවන්ට උදව් කරනකොට මේ දරුවා නිරෝගී වෙනවා. අනිත් දරුවන්ට ඉගෙන ගන්න උදව් කරනකොට මේ තමන්ගේ දරුවට ඉගෙන ගන්න පුළුවන් වෙන හොඳට. අන්න ඒ පැත්ත වැඩි කරන එක තමයි මෙහෙන් කරන්නේ. කුසල් වලින් කරන්නේ, පින්දහම වලින් කරන්නේ. ඒ වගේම අනිත් දරුවන්ට හානි කරනවා නම් ගියාත්ම වලදී හානි කරලා තියෙනවා, මේ පැත්තේ මෙහෙ හානිය වෙනවා. ඒ නිසා දරුවගේ හැමත බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ දරුවට විතරක් සලකලා බෑ. ඒ වයසේම අනිත් දරුවන්ට සලකන්න. අනිත් දරුවන්ට ඊර්ෂ්‍යා කරොත් මේ පැත්තට ඊර්ෂ්‍යා කරව මෙහෙන් එනවා ඊට පස්සේ. ඒ නිසා බුදුදහමෙන් පින් කරන්න කියලා නිතර කියන්නේ මෙන්න මේ පැත්තේ මේ හේතු ටික හොඳ හේතු ටිකක් හදා ගන්න. හේතු ටික හදන්නේ මෙතෙන් විතරක් මේව කළ බෑ. දැන් අර සිංහල වෙද මහතුරුනේ ඇසේ ලෙඩේට මේ මහ පටැඟිල්ලට මේ බෙහෙත් බඳින්නේ නේ. ඔව්. එසකොට මෙතෙන්ට විතරක් හේතු ටික දාලා බෑ ඇත්තෙම. වෙන තැනක මූලිය තියෙන්නේ. ඒ පැත්තට මෙහෙන් සලකන්න ඕනේ ඒක. අනිත් පැත්තෙන් බුදුදහම කියන්නේ මේ පැත්තෙන් කුසලයේ ශක්තිමත් කිරීම විතරක් නෙවෙයි, තව පැත්තකින් සචිත්ත පරියෝධපණන් කියපු ආකාරයට මනස දිනු කරන්න ඕන. මනස දිනු කරොතින් තමයි අපිට කොච්චර මේ පැත්තේ හේතු ටික සාර්ථක කරත් අවදාහරි දවසක මේ වයසට යනෝ මේ වගේ වෙංගල යන සිද්ධ වෙනවා, මේව තමන්ට කැමති විදිහට පාලනය කරන්න බැරි අවස්ථාවක් එනවා. අන්න එතෙන්ට ඒ පැත්තේ මානසික අවපාතිය දුරු කරන්න අර භාවනා කළ මේ පැත්ත ශක්තිමත් කරගන්න ඕන. ඒක ශක්තිමත් කරගත්තට පස්සේ හරියටම මේ පැත්තේ මොකද වෙන්නේ? මේ පැත්තේ සැප ලැබුණත් එකයි දුක් ලැබුණත් එකයි වෙනසක් නැහැ. යාට දෙකම එක වගේ විඳදරා ගන්න පුළුවන්. මොකද යා තමන්ගේ කියන හැඟීම බැහැර කරලා බලන්නේ. දැන් අපි යමක් දැස බලන්නේ මේ මගේ ශරීරයේ, මගේ දරුවා, මගේ ගෙදර කියන ආකල්පෙන් බලන්නේ. මම හරහා තමයි බලන්නේ. හිත දිනු කරාම කොහොමද බලන්නේ? වෙනත් කෙනෙක් වෙන තැනක ඉඳගෙන බලනවා වගේ බලන්නේ. මේක තමයි ලක්ෂණ. එතකොට යා මේ දුක් ටිකගෙනකොට මේ දුක මගේ කියන හැඟීම යා මේ පැත්තෙන් ගන්නෙ නෑ. ඒක තමයි වෙනස. එතකොට ස්පර්ශ ආහාරය කියන එක බුදුදහමෙන් සඳහන් කරන්නේ ස්පර්ශ ආහාරයට උපමාවක් දක්වන්නේ කොහොමද හරියට? මොකක්ද උපමාව? අර හැම ගහපු හරකගේ උපමාව. එතකොට ඒ ස්පර්ශ ආහාරයත් කොටස් 6කට බෙදෙනවා. චක්කු සම්පස්සය, සෝත සම්පස්සය ආදී ස්පර්ශ 6 ගැන කියනවා. ඊළඟට තවදුරටත් මේ ආහාරය විස්තර කරනවා මනෝ සංචේතන ආහාරය කියලා. එතකොට කබලින්කාර ආහාරයෙන් මුලින්ම විඥානීය මෞකුසට බැසගත්තා. මෞකුසට බැසගත්තු විඥානෙට ආහාර කබලින්කාර ආහාර ටික ඇවිල්ලා ආයතන ටික හැදුවා. ආයතන ටික හැදුවට පස්සේ ස්පර්ශය ලැබෙන රූප ශබ්ද ආදිය ස්පර්ශ ටික දැන් තමන්ගේ කරගෙන ඉන්නකොට අර ආයතන වලින් රූප ශබ්ද ආදී අරගෙන ආචේතනා පහළ කරගන්නවා. සිතිවිලි පහල කරගන්නවා යා. අන්න ඒ සිතිවිලි පහල කරගන්නවා කියන්නේ සංඥා චේතනාව ඇති කරගන්නෝ, සංඥා වේදනාව ඇති කරගන්නෝ, ඒ වේදනාවට අනුයම් හිතනෝ. මෙතන මනෝ සංචේතන හරය කියන්නේ තනිකරම තමන්ගේ සිතන විදිය චින්තනීය සිතිවිලි. ඒකත් තමන්ට ආහාරයක්. එතකොට මෙන්න මේ ආහාරයක් විදිහට මෙයා නිතරම මේ අස්කන්නාසන්දියෙන් ගන්න ඒවා ගැන හිත හිත ඉන්නේ. හරියට උදාහරණයක් කියනවා, අර දවල් කාලේ හරකා නොඑක් කෑම බීම ගන්න තනකොළ අනුභව කරනවා. අනුභව කළා රැයට මොකද කරන්නේ? ඕවම ඇර නැවතීම හපනෝනේ. අන්න ඒ වගේ තමයි අපි දවල් කාලේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් අරමුණු ගන්නවා. අරගෙන නැවත නැවතත් මේව හිතින් හිතමින් සංස්කාර බවට පත් කරගන්නවා. මේක තමයි කර්මය බඩපත් වෙන්නේ. එතකොට මෙතෙන්දි බුදුදහමෙන් කියන්නේ මෙන්න මේ මනෝ සංචේතන ආහාරයේ හැකියතාක් නිවැරදි කරගන්න, හැකියතාක් බුද්ධිමත් විදියට බලන්න, හැකියතාක් කුසල සංස්කාර ඇති වෙන විදියට චින්තනය මෙහෙවන්නේ මෙතෙන්දි කියන්නේ. එහෙම නැති වුණොත් අකුසල චේතනාවවිල්ලා අයෝනිසෝ මනස්කාරෙන් හිතුවොත් අකුසල් ඇතිවන චින්තනයකින් තමයි අපි මේ විදියට බලන්නේ. බලන්න ගියොත් ඒ විදියට තමයි අපට දුක් සැපෙන්නේ. දැන් අපිට ඇහෙන් දැකපු රූපය, ඒ රූපය තමන්ට මෙහෙම මෙහෙම අපහාසයක් කළා, මෙහෙම තමන්ගේ හිතේ දෙන විදිහට හිතුවා කියලා හිතනකොට තමන්ට දුක් ටිකේන්නේ. ඒකම තමන්ට හරියට මෙනෙහි කරන්න පුළුවන් නම් මේ රූපය ඇති වෙච්ච වෙලාවේදී මේ මගේ මනස ක්‍රියාත්මක වෙච්ච ආකාරයෙන් මේක ආවේ කියලා හරියට නොනින් දැක්කොත් එයාට ඒ චේතනා පහළ වෙන්නේ නැහැ. එයාට ඒ දුක් ටික හටගන්නේ නැහැ. ඔය තනිකරම දුක හටගන්නේ ඒ රූපය අනුව නෙවෙයි, ඇත්තෙන්ම රූපය පිළිබඳව අපි හිතන විදිය. ඔව්. දැන් යම් කිසි දෙන්නේ කතා කරනකොට අපි ඇතැමිට අපි ගැන මේ දොස් කියන වෙන්න පුළුවන්. අපි තමන් ගැන දොස් කියනවා කියලා හිතුවටින් තමන්ට දුකක් හටගන්නේ. අනේ වෙන කෙනෙක් ගැන කතා කරනවා කියලා හිතුවොත් තමන්ට දුකක් හටගන්නේ. නැත්තම් ඒ දෙන්න අඩු ගානේ මේ මානසික රෝගින් දෙන්නේ කියලා හිතුවත් තමන්ට දුකක් එන්නේ. කොහොමද එන්නේ? අන්නේ වගේ තමන්ගේ බාහිරට බැහැ වෙනසක් කරන්න තමන් හරියට සිහියෙන් ඉන්නවනම්. මොකද තමන් දන්න මේක එනකොටම මේ විදිහට හිතුවොත් තමන්ට දුකයි එන්නේ කියලා. එනිසා තමන් දුක් ඇති නොවන විදිහට තමන් හිතන එක. මොකද තමන්ට වටිනාම දේ තමයි තමන් හිත. ඒ නිසා තමන් හැකිතාක් දුරට තමන් හිත ආරක්ෂා කරගන්නවා. ඒ නිසා මනෝ සංචේතන හරය කියන්නේ අර ආයතන වලින් වේදනා සංඥා ඇති කරගෙන ඒ තුලින් තමන් හිතන විදිය. ඔය සංස්කාර ගොඩ ගසා ගන්න විදිය. ඒතකොට මෙන්න මේකත් බුදුදහමේ සලකන්නේ ආහාරයක් කියලා. මේ ආහාරයත් අපට ඕන. එතකොට ඇත්තෙන්ම අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් ගන්න අරමුණු වල ලක්ෂණය තමයි ඒ චක්කු විඥාණයට බය අපට ලොකු බලපෑමක් කරන්න. ඒක මනසට ගිහිලා මනසෙන් තමයි මේක තීරණය කළා අපට මේ දුක් සැප දෙන්නේ. එනිසා බුදුදහමේ කරන හැකිතාක් දුරට තමන් හිතන චින්තන විදිය වෙනස් කළා මේ පැත්තෙන් දුක් ටික ඇති නොවන විදිය මානසිකත්වයක් ඇති කර ගැනීමයි කරන්නේ. මෙන්න මේ චේතනා ටික ඇති වුණොත් මොකද වෙන්නේ? ඒ චේතනා හේතුවෙන් යාගේ භවය සකස් කරනවා. නැවත භවයකට යන්න සුදුසු පරිසරයක් හදා ගන්නවා යා. මනුස්ස ලෝකෙට ආශ්‍රිතව මේ ටික හදාගත්තොත් යා නැවත මනුස්ස ලෝකෙට එන සූදානම් වෙලා ඉන්නේ. ඔව් මරණාසන්න මොහොතේ නෙවෙයි සකස් වෙන්නේ. දැම්ම මෙයා ඔක්කොම ටික හදාගෙන ඉන්නේ. ඔව් අපිට හිතෙන්නේ මේ මැරිච්ච මොහොතේ මෙතන ගියේ කියලා. නමුත් ඉන්න හැම මොහොතකම ගත කරන මොහොතේක මේකට මේ සුසුකන් ටික හදමින් ඉන්නේ. දැන් උදාහරණයකට කිව්වොත් දැන් අපි ජීවත් වෙනකොට දැන් අපි හිතන් ඉන්නේ අපි හැමදාම ජීවත් වෙනවා අපි මැරුණට පස්සේ තමයි අනිත් ඔක්කොම කරන්නේ කියලා හිතන් ඉන්නේ නේ. නමුත් ඔක්කොම ටික දැන් සූදානම් වෙමින් ඉතින්නේ. දැන් අපි මැරෙනවා මැරෙන ළඟන දැන් ඔය ලී කපලා ඔක්කොම දී මැදල පෙට්ටියම හදලා තියෙනවා. ඔහො ඔක්කොම ගිය ගාම ප්‍රේන් කරලා දෙන එක විතරයි කරන්නේ. ඔව් හරියට සාතිකත් ලියලා මැරිච්ච දවස දාන්න ඔක්කොම සූදානම් කරලා තියෙනවා. ඔව් ඔක්කොම මේ වෙනුවෙන් සකස් වෙමින් තියෙනවා. එතකොට ඒ වගේ තමයි කර්මය කියන්නේ නැවත භවයකට යනවා කියන එක හිතන්න එපා. මේ මරණාසන මොහොතේ චුති චිත්තෙන් විතරක් යන දෙයක් කියලා. මේ ගත කරන හැම මොහොතකම අපි මේ ක්‍රියාවන් කරන හැම මොහොතකම අපි ඒකට සුදුසු තැන හදමින් ඉන්නේ. ටිකෙන් ටික ඉහළ මානසිකත්වයකට යන්නේ. තමන් ඉන්නේ තමන් මතක තියෙන තමන් යන්නේ හොඳ පහසු ශරීරයක් කරගෙන යමින් ඉන්නේ. මානසිකත්වයෙන් පල්ලෙහානම් ඉන්නේ. අපි යන්නේ ඕ ශාරීරික වශයෙන් දුක් පීඩා තියෙන තැනකට යන්නේ. ඇතැම් වෙලාවට කකුල් දෙක හතරක් වෙනවා පස්සේ ඇතැම් වෙලාවට. වලිගයක් දෙන්නත් පුළුවන්. ඔව් මේ පල්ලෙහාට යමින් ඉන්නේ එතකොට. ඒ නිසා අපි තීරණය කරන්න ඕන ටිකෙන් ටික ඉහළට යනවද පල්ලෙහාට යනවද කියලා. ඒතර මේ ආහාරයට දැන් ගන්න කබලින්කාර ආහාරයට ආසාවෙන් හිටියොතින් කබලින්කාර ආහාරයේ මට්ටමකටම යන්නේ. එතකොට ඒ ආහාරය උපයා ගන්න හුඟක් මහන්සි වෙනවා. දැන් උදේ ඉඳන් රෑ වෙනකම් මහන්සි වෙන මේ ආහාරය හොයා ගන්නවා. නමුත් මේ මනස ඉහලට දිනන කරවතින් දෙවියන්ගේ ශරීරයට ගියොතින් ඒ ආහාර ටික අනු ගන්න හම්බ කරන්න ඕනේ නැහැ. ඒකේ ලක්ෂණය තමයි තමන් කැමති වෙනකොටම ලැබෙනවා. දිව්‍ය ලෝකේ ලක්ෂණය. මනුස්ස ලෝකයෙන් පල්ලෙහාට ගියොතින් වෙන්නේ ආහාර අනුභව කරන්න විතරයි මුළු දවසම ගත කරන්නේ. ආහාර හොයාගන්න විතරයි. ඇඳුම් පැළඳුම් මුකුත් නැහැ. කඩේට ගෙවල් නැහැ. ඔව්. දැන් අපට ඇඳුම් එක ආහාර ටිකක් තියෙනවා. ඇඳුම් පැළඳුම් ටිකක් තියෙනවා. රක්ෂණයක් තියෙනවා. වාහන ඔක්කොම ටික තියෙනවා. පල්ලෙහාට ගියොතින් ආහාර ටික ගන්න විතරයි අනුභව කරන්න විතරයි මුළු දවසම ගත කරන්නේ. දැන් කපුටෝ හැම වඳුරෝ හැම ඔය දවසේම ආහාර සඳහාමයි. එතකොට දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ අර ටික නිකම්ම ලැබෙනවා. කැමති වෙනකොටම ළඟ ඇවිල්ලා තියෙනවා. හම්බ කරන්න ඕනේ රැකි රක්ෂා කරන්න ඉන්ෂුරන්ස් මුකුත් ඕනේ නැහැ ඒ වැඩේ. ඔව් හෙල්ත් ඉන්ෂුරන්ස් ඕනේ නැහැ. ඒ ඔක්කොම තියෙනවා නිරෝගී භාවය කෙලින්ම තියෙනවා ලෙඩ දුක් නැහැ. ඔව් ඊට පස්සේ ආහාරයක් අපි වගේ රළු ආහාරයක් නෙවෙයි කටියට තියෙන්නේ. මේ ආහාරය දැසම බලපු ගමන් මේකේ සාරය වශයෙන් ගන්න එක කට්ටිය. ආහාරය තිබිද්දි ඒකේ සාරය ගන්න එක කට්ටිය. දෙවියන්ට දැන් ওই දේව පූජාවටත් අපි කියන්නේ නිකන් ආහාර වටි තියෙන හැ කියලා කියන්නේ නැත්නම් මේක එහෙම තමයි සද්ධාන්තේ. එයයි ආහාරවල නොපෙනෙන කුස කොටසක් ගන්න එකට. ඒ සත්‍යයන්ට අනුව එහෙම පුළුවන් කරන්නේ. ඔව්. දැන් අපි කියමු මේ මැස්සෝ මලේ රොන් ටික ගන්නෙ. මලට මුකුත් වෙනසක් නැහනේ. ඔව්. අන්න ඒ වගේ තමයි සමහර සත්‍යයන් ඉන්නවා දිව්‍ය ලෝකෙට ගියාට පස්සේ ආහාර භෞතික වශයෙන් මුකුත් වෙනසක් නැහැ. අනිසයටත් ඒක ගන්න පුළුවන් ඕනනම්. මෙයයි ගන්නේ වෙනම සාර කොටසක් ගන්න. ඔව්. එතකොට ඒ දිව්‍ය ලෝකෙදී බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ කොහොමද? ආහාර පාන මුකුත් ඕන්නේ. එයා ධානසුවෙන් ඉන්නේ, අර වඩපු භාවනසුවෙන් ඉන්නේ යා. එයාගේ ලක්ෂණ ඒක. එතකොට බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ කාම රාගේ හුඟක් අඩුයි. කාමුක හැංගීම් නැහැ. ඒ නිසා බ්‍රහ්ම ලෝකෙ ඉස්සී පුරුෂ ભેදෙකුත් නැහැ. එහෙදි ඔක්කොම සමාන, ඔක්කොම පිරිමි කට්ටිය ඉන්නේ. ඔව්, එතකොට ලිංගික ભેදෙ නැහැ, පෞල් ජීවිත නැහැ ඒගොල්ලන්ගේ. ඒගොල්ලන් ධානසුවෙන්, ඒගොල්ලන් කාම ඡන්දේ නැහැ. ඈ? ඔව්, එහෙම තමයි කියන්නේ. පිරිමි කියන්නේ ඒ ලිංග ભેදයක් නැහැ කියලා කියන්නේ. ලිංග ભેදයක් අවශ්‍ය වන්නේ ඒ කාමකයෙන් තියෙන ඇයි ඒ ලෝකෙට තමයි ඒක ඕනේ. ඔව් ඒ අනිත් ලෙවල්ස් වලට රසයලම්ස් වලට ගියාට පස්සේ ඒක අවශ්‍ය නැහැ යට. ඒ කියන්නේ ඇත්තම තනිකරම අපේ කර්මයේ තියෙන මනසේ තියෙන කර්ම ස්වභාවයට අනුව ශරීරයක් තමයි ලැබෙන්නේ අපිට. දැන් මම වෙන කෙනෙක්ගේ ඇස් දෙකක සූයක් බලාපොරොත්තු වෙන්නම් ඇස් වලට මම ප්‍රතිකාර කරා නම් කරුණාය මෛත්‍රියෙන්. ඒ කියන්නේ මට ඇස් දෙක නිරෝගී ඇස් දෙකක් තමයි හම්බෙන්නේ. මම අනිත් අයගේ ඇස් වලට හානියක් කරා කියලා කියන්නේ මගේට ලැබෙන ඇස් දෙක හානි කර ඇස් දෙකක් හම්බෙන්නේ. ඒක තමයි කර්මයේ ස්වභාවය. එතකොට ශරීර ලැබෙන කොටත් එහෙමයි. ඒ ශරීරය ලැබෙද්දී තමන්ගේ මනස ඉහළට දියුණු කරගත්තොතින් ඒ දියුණු කරගත්තු මනසට සම්බන්ධ ශරීරයක් තමයි ලැබෙන්නේ. එයා කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරපු කෙනෙක් නම් අපි මේ සාකච්ඡා කරන්නේ ඒ මනසට අනුරූප ස්වභාවයක් තමයි ශරීරයට හම්බෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මනුෂ්‍ය ශරීරයක් ධර්මෙන් දෙවියන්ගේ වගේ මානසිකත්වයක හිටියොතින් එයාට මේ ශරීරයෙන් ලැබෙන දුක් ටික ලැබෙන්නේ නැහැ. මනුෂ්‍ය ශරීරයක් තිබුණත් මේ දුක් ටික එන්නේ නැහැ. එයා දෙවියන්ගේ මානසිකත්වයක තමයි ඉන්නේ. යම් කිසි කෙනෙක් ධානා මට්ටමට ශරීරය දිනු කරවතින් මනස දිනු කරවතින් එයා බ්‍රහ්මෙක් වගේ ඉන්නේ. මනුෂ්‍ය ශරීරයක් දරාගෙන බ්‍රහ්මෙක් වගේ මෙහි ඉන්නේ. ඔව් එයාට මේ දුක් ටික එන්නේ. එතකොට යම්කිසි කෙනෙක් රහත් භාවයට පත් වුණා කියලා කියන්නේ එයා සම්පූර්ණ මේ පැත්ත වෙනස් කරගෙන තියෙන්නේ. බාහිර කිසිම දෙයකින් යා වෙනස් කරන්න බෑ. බාහිර දුක් මොනවාක්වත් යාට එන්නේ නැහැ. එයා හරියට අර වෙඩි නොවදින ඇඳුමක් දාගත්තා වගේ සම්පූර්ණ මෙයා බාහිර ටික පාලනය කරලා තියෙනවා. දැන් අපි රූපේ වෙනස් වෙච්ච ගමන් මේ පැත්තේ දුක් වෙනවා අපි. රූපේ ලක්ෂණ වෙච්ච ගමන් මේ පැත්තේ උඩ පනිනවා අපි. නමුත් රහතන් වහන්සේ කියන්නේ මේ පැත්ත සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. බාහිර දෙකින් වෙනස් කරන්න බෑ යා. එයා මොකද එයාට කැමති විදිහට බාහිර රූපේ වෙනස් කරගන්න පුළුවන් යාට. දැන් අපි නිතර සාකච්ඡා කරන සූත්‍රයක් තමයි ඉන්ද්‍රිය භාවනා කියන සූත්‍රය. මජ්ක්‍ධිමනිකායේ අවසානයේ තියෙන සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. රහතන් වහන්සේට පුළුවන් ඕනනම් ඕනම ප්‍රිය දෙයක්, ලස්සන දෙයක් ලස්සන හැටියට මෙනෙහි කරන්න පුළුවන් නම් ඒත් පුළුවන්. ඒ වගේම ඕනම ලස්සන දෙයක් අප්‍රිය කියලා කැත විදියට ඕනනම් එහෙම වෙන්නේ කරන්න පුළුවන්. ඕනම ලස්සන දෙයක් ඒ ලස්සන කැත දෙකම දුරු කළා උපේක්ෂා විදියට මෙහෙ කරන්න පුළුවන් කැමති නම් ඒත් පුළුවන්. රහතන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි ඕනම අවලස්සන රූපයක් ලස්සන විදියට මෙහෙ කරන්න පුළුවන්. ඕනම අවලස්සන රූපයක් ඒ විදියටම මෙහෙ කරන්න පුළුවන් පිළිකුල් විදියට. ඒ දෙකම දුරු කළා මධ්‍යස්ථ විදියට මෙහෙ කරන්න කැමති නම් ඒත් පුළුවන් කරන්න. ඔව් හැම පැත්තම කන්ට්‍රෝල් කරලා තියෙනවා. දැන් දැනට උනත් දැන් ඇත්තෙම අපි සාමාන්‍යයෙන් පුද්ගලෝ 10 දෙනෙක් හිටියොත් එක්කෙනෙක් දෙන්නේ දේශනේ වැඩිපුර බලන්නේ නේද? වැඩිපුර ලස්සන කෙනෙක්ගෙනේ. ඇත්තෙම ටිකක් ඉත දිනු වෙනකොට රහත් වෙන මොන්නේ ඇත්තෙම. අර වයසක යනවත් බලන්න පුළුවන්. ඒ අයගේ රූපේ ලස්සන කාලේ කොහොමද ඉන්නේ නැද්ද කියලා ඒ පැත්තට රිවෙන් කරලා බලන්න පුළුවන්. පොඩි ළමයෙක් කොහොන්නම් පොඩි ළමයෙක්ගේ අනාගතය ගැන ලස්සන රූපේ බලන්නත් පුළුවන්. යා මතැඹිට අනාගතය මහලු වෙලා හැටිත් බලන්නත් පුළුවන්. එතකොට එයා සතියෙන් ඉන්න ඉතරම රූපේ දකිනකොටම ඕන පැත්තකට ફોકસ කරන්න පුළුවන්. මේ පැත්තට රිවෙන් කරන්නත් පුළුවන්. මේ පැත්තට ඉදිරියට යන්නත් පුළුවන් යාට. යා දෙපැත්තටම දක්ෂයි යා. මේ පැත්ත බාහිරෙන් යාට දුක්ෙන්නේ නැහැ යාට. එතකොට මේක තමයි ඇත්තෙන්ම අපිට තියෙන ලොකුම වාසිය. මේ වාසිය අපි ලබා ගත්තොත් තමයි මේ දුක් ටිකෙන් නිදහස් වෙන්නේ. නැත්නම් අපි බාහිර මේ රූප වෙනස් කරන හැටියට එක එක විදිහට අපි දුක් සැප විඳිනවා. මේ පැත්ත හරියට පාලනය කරොත් බාහිර දුකෙන් අපිව සම්පවටපත් කරන්න බෑ. ඒ නිසා මේකට තමයි බුදුදහමෙන් අපට නිතරම මඟ පෙන්වන්නේ. මේකට හැබැයි මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය අපි යන්නට ඕන. දැනගත්තට විතරක් බෑ. දැනගන්න එක පළවෙනි පියවර. දැනගන්න එක නිතරම මෙනෙහි කරන්න ඕන, රිෆ්ලෙක්ට් කරන්නට ඕන. ඒක නිතරම භාවනා හැටියට වඩන්නට ඕන. එතකොට මේ ආහාරවලදී මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ අපි ඒ ගැන හිතන විදිය. එතකොට හිතීමත් යමක් පිළිබඳව හරක වමාර නොවගේ අපි නිතරම ඇස්කන්න ආසාදි ඉන්ද්‍රිය වලින් ගත්තෝ යාලි යලිත් හිතන විදියටයි ඒකම ආහාරයක් වෙනව මනෝ සංචේතන ආහාරය. මේක සතර යන හේතුව. මනෝ සංචේතන ආහාරයට අනුව භවය තීරණය වෙනවා, ප්‍රතිසන්දි විඥානය තීරණය වෙනවා. ඔව්, එතකොට මනෝ සංචේතන ආහාරයට අනුව නිතරම හිත තීරණය කළ තින කොතනද යන්නේ කියලා. මේ තියෙන හිත නැවත මේ සමාන මනුස්ස ලෝකෙට දෙන්නේ නැත්නම් ඊට වඩා ඉහළ පොඩ්ඩක් හරි බුමාණු දෙවියෙගේ මට්ටමට යනවද? නැත්නම් ඉහළ ඊට වඩා පහසුකම් තියෙන දිව්‍ය ලෝකෙට යනවද? නැත්නම් gedara ballek වෙනවද? gedaraම බලුකුක්ෙක් වෙනවද? ඔව්, නැත්නම් gedaraම ප්‍රේතේ බූතෙක් වෙනවද? නිතරම මේක තීරණය වෙමින් තියෙන මේ මනෝ සංචේතනාලට සමගාමීව. එතකොට මේ විඥානය කියන්නේ මෙතන කෙලිම ප්‍රතිසන්දි විඥානය. ඔව්. ඊළඟ භවයේ කුසේ පිළිසිඳ ගන්නට සුදුසු මානසිකත්වයේ සහිත මනස මේ. ඔව්. මේකත් ආහාරයක් විදිහට නිතර ක්‍රියාත්මක වෙමින් තියෙනවා. එතකොට අපි බුද්ධිමත් නම් මේ හතර තේරුම් අරගෙන කබලින්කාර ආහාරයෙන් නිර්මාණය වෙච්ච ශරීරය ගැන තේරුම් ගන්නටත් ඕන. රූපයක් දකිනකොටම දැනගන්න ඕනේ මේ කබලින්කාර ආහාරයේ ප්‍රතිඵලයක් කියලා නේද? ඔව්, මේක ආහාරයෙන් ඇති වෙච්ච මේ පරිවර්තනය. ඒ විතරක් නෙමෙයි මේ ශරීරය තව කෙනෙකුට ඕනම වෙලාවක ආහාරයක් වෙන්න පුළුවන්. ඔව්, එහෙම එකක් තමයි මේ තියෙන්නේ කියලා. එතකොට මේකට තියෙන දැඩි ආසාව අඩු වෙනවා, උපේක්ෂා සාගත වෙනවා. ඒ විතරක් නෙවෙයි, යා මේක දන්නව නම් තමන්ගේ මේ ශරීරයට වඩා විශ්වාසය තියන්නේ තමන්ගේ මනසට. මනස දිනු කිරීම තමයි යාගේ වැඩි විශ්වාසය තියෙන්නේ. ශරීරයටත් උදව් කරනවා. ඔය ශරීරේ නැත්තම් මේ නිවන් දකින්නත් බෑනේ. ඔය ශරීරයට සලකනවා. නමුත් ශරීරයට සලකනට වඩා යා විශ්වාසය තියන්නේ සිතට සලකන එකට. යා දන්නව ශරීරයට කොච්චර සැලකුවත් ශරීරය තමන්ට සලකන්නේ නැහැ කියලා. අපි ශරීරයට සැලකුවට ශරීරය අපට සලකන්නේ නැහැ. දැන් බලන්න, දැන් මෙච්චර කෑම අරගෙන තියෙනවා නම් එක දවසක් කෑම නොගෙන ඉන්න කියලා බලන්න කියන වැඳලා කියන්නේ මේ කණ්ණාඩි ළඟට ගිහිල්ලා. ඔව්, දැන් මෙච්චර හුස්ම ගන්නනේ දැන් ඉතින්නේ. ඔව්, විනාඩි දෙකක් හුස්ම නොගෙන ඉන්න කියලා බලන්න වැඳලා කියන බලන්නේ. ඔව්, මොකද වෙන්නේ? ඔව්. ශරීරයම සලකන්නේ නැහැ. දැන් මෙච්චර ඉතින් ඇඟ පිරිසිදු කරන්න දවස් දෙකක් අනේ නොකරීමු කියලා කිව්වොත්. ඔව්. ලඟ වෙන තමන්ගේම ශරීරය තමන්ට දුක් වෙනවා, දුවන්න යනවා. ඉතින් දුවන්න වෙන්නේ මේකත් අරගෙනම තමයි. එතකොට එවැනි ස්වභාවයක් තමයි තියෙන මේ ශරීරය කියන්නේ. ඒකේ ස්වභාවයක් තියෙනවා. අපි ඕ. එතකොට අපිට මේක දුක් වෙන්නේ මොකද? ඒ ශරීරයට අපේ හිත බැසගෙන තියෙනවා. අපි හිතනවා මේ ශරීරයට හිත බැඳගත්තට පස්සේ මේ ශරීරය මං කියන විදිහට ඉන්න ඕන, මං කැමති විදිහට ඉන්න ඕන, මේක වෙනස් වෙන්න බෑ, මේක ලෙඩ වෙන්න බෑ, මේක මහලු වෙන්න බෑ කියලා අපි හිතන් ඉන්නවා. එතකොට වරද තියෙන්නේ මේ ශරීරය නෙවෙයි. වරද තියෙන්නේ කොහෙද? අපි හිතන විදිය. දැන් අපි මු රබර් බෝලයක් අරගෙන අපි වතුරකට දානවා. දාන්න කලින් හතර පැත්තන වදිනවා. අනේ මේ රබර් බෝලේ වතුර යන්න කියලා වැඳලා, අනේ දෙවි කෙනෙක් ඉන්නව නම් ලෝකේ මාව දැස බලන්න මේ බෝලේ වතුර යන්න යට යන්න කියලා වතුරට දාන බෝලේ රබර් බෝලයක්. යට යනවද? වැරද දෙවියන්ගේද? ඒ වගේම අපි ලොකු කළු ගලක් අරගෙන අනේ මේ ගල නම් වතුරට යවන්න එපා දෙවි කෙනෙක් කියනවා නම් මගේ මූණ බලන්න මේ ගල වතුර උඩ පහ වෙන්න කියලා ගල වතුරට දානවා මොකද වෙන්නේ ඕ ආයත යනවා දෙවියන්ගේ වරදක්ද ඒක ඔය ඉතින් අපි ඇත්තම දේව පූජා තියෙන කොටත් එහෙම ලෙඩ වෙන්න එපා මහලු වෙන්න එපා කියලා පුද පූජා තියෙන දෙයන්න කරන් දෙන්නේ ඕ මේක ලැබුණා නම් ඕ මේක ලැබුණා ඒක පරිහරණය කරන්න වෙනවා ඒකෙන් මේක ලැබුණේ අපි මීට සමාන කර්ම ටිකක් කළා. ඒකයි. ඒ නිසා තමයි මෙවැනි ශරීරයක් ලැබුණේ අද. එතකොට මේකෙන් දුකෙන් නිදහස් වෙන නම් ඒකට මාර්ගයක් බුදුහාමර කියලා තියෙනවා. මේක ලැබුණාට අපිට මේකෙන් දුකෙන් නිදහස් වෙන මාර්ගයක් තියෙනවා. ඒකයි වටින්න අපට. හැබැයි ඒ විතරක් නෙවෙයි නිවන් දකින්නම බැරි වුණත් යම්සි මට්ටමකට මීට වඩා හොඳ තැනකට යන්නත් පුළුවන්. හොඳ කර්ම කරගත්තොත් දිව්‍ය ශරීරයක් බ්‍රහ්ම ශරීරයක් වගේ මට්ටමකට යන්නත් පුළුවන්. ඒකට මාර්ගයක් තියෙනවා. ඒකේ වාසිය තමයි දැන් වෙනත් ආගම් හැම එකම මරණයෙන් පස්සේ තමයි දිවි ලෝකෙට යෑම මරණයෙන් පස්සේ තමයි දෙවියන් එක්ක එකතු වීම කියලා තියෙනවා. නමුත් බුදුදහමේ කියන වාසිය තමයි මරණයට පත් වෙන කලින් මේ තත්ත්වයට පත් වෙන පුළුවන්. දිවි ලෝකේ කලින් මොනනම් බලගන්නත් පුළුවන්. දැන් බුදුහමරේ කාලේ හිටිය සර්ව මිත්‍ර වගේ බ්‍රාහ්මණයෝ මේ අසිත තාපසය අහලා තියෙනවනේ අර මේ සුද්ධන රජතුමාගේ ගුරුවරයා දවල් කාලේ මනුස්ස ලෝකේ කැම අනුභව කළා. දිවාවිහරණය කරන බ්‍රහ්ම ලෝකයන් ඉරිදි බලෙන් එතකොට මෙන්න මේ වාසියක් අපට තියෙනවා මනුස්ස ලෝකෙ ඉඳගෙනම අපිට ලොකු කැපවීමක් කරන්න වෙනවා කරොත් යම්සු ප්‍රමාණයකට මේ සූය කරා යන්නත් පුළුවන් එතකොට මෙන්න මේ ආහාර හතර එකිනෙකට සම්බන්ධයි කොහොමද සම්බන්ධ මව් කුසේ බැසගත් විඥාණයට කබලින්කාර ආහාර දෙනකොට මේක වර්ධනය වෙනවා අපි දරුවා ලොකු වෙනවායි කියලා කියන්නේ දරුවා ලොකු වෙනකොට සතුට වෙන්නේ මොකටද අපි මේ ආහාර ටිකට ආහාර ටිකට දරුවෝ මේ ලොකු වෙන්නේ. එතකොට අපි සතුරු වෙන්නේ මේ ආහාර ටිකට ඇත්තෙම. මේ කැඳ ටිකට, බත් ටිකට, කව්පි ටිකට, අල ටිකට මේ දරුවා කාලා ලොකු වෙනකොට මේ ආහාරට අපි සතුරු වෙන්නේ. දරුවෝ ලොකු වෙනවා කියලා වෙන දෙයක් නෙවෙයි. එතකොට ඒ ලොකු වෙන දරුවා ස්පර්ශය ලබනවා ඇස්කන්නා සාදේන්ද්‍රිය තුලින්. ඒ දරුවා යම් දේවල් ගැන අත්දැකීම් ලබනකොට අපි සතුට වෙනවා අනේ මේ දරුවට දැන් හොඳට ඉගෙන ගන්න පුළුවන් හොඳ දේවල් දන්න හොඟක් කියලා. නමුත් එන්නේ මේ ස්පර්ශ ආහාරය ලැබෙන එකයි වෙන දෙයක් නෙවෙයි. ඊයේ දරුවාම නොඑක දි දේවල් හිතලා නොඑක දි චින්තන දේවල් කරන්න ගන්නවා. කරනකොට අපි කියන දැන් දරුවා හරිම උගත්, හරිම විශ්වවිද්‍යාලේ උපාධිය අරගෙන දැන් දොස්තර කෙනෙක්, දැන් ගුරුවරයෙක්, දැන් ප්‍රොෆෙසර් කෙනෙක් කියලා අපි කියනවා. කියනකොට වෙන්නේ මනෝ සංචේතන ආහාරය මෙතන වෙන්නේ. ඊට අනුරූපව නිතරම විඥානයේ ක්‍රියාත්මක වෙමින් නවත උපතකට කර්ම ශක්තියෙන් සකස් කරගනිමින් ඉන්නේ තමගේ ආයතන හරහා අපි එහෙම ඉන්නකොට මේ මී යන සත්‍ය මෙතන හැමදාම මේ සත්‍ය කවදාත් තියෙන්නේ නැහැ. එයා නැවත ලෝකෙට විඥාණයට තව ලෝකෙට යනකොට ඒකට සුදුසු විඥානය සකස් කරමින් ඉන්නේ. මෙන්න මේ විඥානය සකස් කිරීම සඳහා උපයාදාමය සඳහා ඕ ක්‍රියා කිරීමට අපි කියන එකට විඥානාහාරය කියනවා. ඒ විඥානාහාරය නැවත මව කුසකට යන බලාගෙන ඉන්නවා. ඕක තමයි සබයිත කොට මේ අතරේදී අපට අපි කරපු කර්මාන් රූපවලට අනුව අපට ඒ වගේයි මුණ ගැහෙනවා ඊට පස්සේ මේක තමයි මේකේ තියෙන ලස්සන දැන් අපි හොඳට සසරේදී දරුවන්ට උදව් කරලා තියෙනම් හොඳට දරුවන්ට නිරෝගී වෙන්න උදව්පකාර කරලා තියෙනවනම් අපට ඒ වගේ දරුවෝ ටිකක් ලැබෙනවා අපි අනිත්‍යගේ දරුවන්ට බාධා හැම කරලා තියෙනවනම් මොකද වෙන්නේ ඊට පස්සේ ඒ වගේ බාධා හරි දේවල් ටිකක් අපිට ලැබෙනවා. ඒ වගේ මැතෙන් මෙට අපි හිතලම අපේ අම්මලට තාත්තලට දෙමෙ ලොකු පීඩාවල් කරලා තියෙනවනම් අනිත් පැත්තෙන් අපට එන දරුණුත් මේ වගේ පීඩා කරන ටිකක් එන්න ගන්නවා ඒක. එහෙම බලපෑම් තියෙනවා. යම්කිසි ප්‍රමාණයකට. හැබැයි හැම දෙයක්ම කර්ම වෙනවා කියලා කියන්නේ නැහැ. නමුත් කර්මයේ චලිකුතු බලපෑමක් වෙනවා. ඒකයි. ඒ නිසා මෙතෙන්දි මෙන්න මේක තමයි ස්වභාවය අපි මේ කිව්වේ දැන් මේ චක්‍ර වාටවල යනකොට මේ සත්‍යයන් ඉපදෙනකොට නිතරම ඉපදෙන්නේ මේ සමීප ලෝකවල දැන් මේ එක ග්‍රහලෝකේ නම් ඉපදෙන්නේ නෑ දැන් මම සත්‍යයන් ඉන්න ග්‍රහලෝක වෙනත් තියෙනවා සමහර මේ සෝලාර් සිස්ටම් තියෙනවා ඒත් මේකේ නිතරම ඉපදෙන්නේ එකට කර්ම කරපු අය තමයි ඉපදෙන්නේ ඇයි ඒකට හේතුව මේ කර්මය කියන එක ගනුදෙනුවක් මේක දැන් මම කාට හරි උදව් කරවතින් එයාගේ ළඟම මං ඉපදෙන්න ඕනේ. ඇයි ඒ? ඒ උදව් ටික යාගෙන් ගන්න ඕන මං ඒකයි. ගන්න කර්මාන් රූපෝ එයාට සමීප දැනක තමයි ඉපදෙන්නේ. දැන් සමහර අය මෝහණය කරාම පේන දේ තමයි දැන් ඉන්දියාවේ උපදිච්චයි දිගටම මගේ ඉන්දියා වාසන රටවල්වල. බටහිර උපදිච්ච අය බොහෝ දුරට බටහිර රටවල්වල තමයි ආතව ගානක්ම. ඒ ඥාතිනුත් එක්කම යන්නේ. ඇයි උදව් කරපු අයගෙන් උදව් ලබන්නත් ඕන. අනිත් පැත්තෙන් හානි කරපු අයගෙන් හානි ලබන්නත් ඕන. අපරාධ කරපු අයගෙන් අපරාධය ලබන්නත් ඕන. මේ සම්පූර්ණ සසර ගමන කියන්නේ කර්ම ගනුදෙනුවක් මේක. ඒ කර්ම ගනුදෙනුව විඳින්න ඊට සමීප ලෝකවල තමයි නිතරම ඉපදෙන්නේ. එතකොට අපි අර කියුවනේ දැන් මේ වගේ 18ක තුල නැවත හොමෝම හැදෙනම කියලා විශාල ප්‍රමාණයක්. මේක හිතනවත් බැරි ප්‍රමාණයක්. දැන් මේකම ආලෝකවත් ලක්ෂයක් නන්නේ. එතකොට මේ වගේ බිලියන ගානක ශේත්‍රයක් තමයි එක බුදුවරයෙක ශේත්‍රය කියලා කියන්නේ. හැබැයි මේක නෙවෙයි ශේත්‍රයේ අවසානය. මේක නෙවෙයි ශේත්‍රයේ අවසානය. මෙන්න මේ ශේත්‍රය. ඒ කියන්නේ මේ කියන්නේ ගැලැක්සි ට්‍රිලියන ගානක්. ගැලැක්සි ට්‍රිලියන ගාන කියන සත්‍යයන්ගෙන් බොහෝ විට මේ තාසනායි මේ එකේම යන්නේ බොහෝ විට. එකේම වුණත් මේක ගැලැක්සි එක තමයි බොහෝ විට යන්නේ. මේ සීමාවෙන් එහා සමහර තියෙන පුළුවන්. බුදුදහම හැබැයි හැම කියලා නැහැ. කියලා නැත්නම් අපට අවබෝධ කරගන්න බැරි නිසා නැති නිසා නෙවෙයි. මේ සීමාවල ඉන්න පුළුවන්. නමුත් මේ වගේ ඉන්න අය කිසි විටකත් මේකට එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? මේ කර්ම සම්මතය කියන එක එකටයි යන්නේ. මොකද මේකෙන් එහාට ගියොත් මේගොල්ලන්ගේ ශේස්ත්‍රය නෙවෙයි මේක. ඒක නෙවෙයි. මේ එකට ආයේ මේ කට්ටිය මුණ ගැහෙන්නේ නැහැ. මුණ ගැහෙන්න ඕන නිසා මේ එකට යනයි මේ සිස්ටම් එකේ තමයි යන්නේ දිගට. බුදුවරුත් මේකේ පෙරම් පුරාගෙන යන්නේ මෙහෙ මෙහෙ මේකමයි. කියලා බුදු වෙන්නෙත් මේකමයි. මේකමයි. ඔව්. ඇතැම් විට මේ කාල සීමාවේදී අපිට හිතන්න අමාරුයි ඒක. මීට වඩා ඉහළ මල්ටි යුනිවර්ස් කියලා දැන් ඒවට කියන්නේ නැත්නම් මල්ටි යුනිවර්ස් එක එහා පැත්තේ තැනක තම බුදුවරෙක් පහළ වෙන්න වෙන්න පුළුවන්. හැබැයි ඒක අපේ බුද්ධියට කිසිසේත්ම විශ්ේගෝචර වෙන්නේ නැහැ. ඒක බුදුවරයෙකුට විතරයි පේන්නේ. අපි කිසිදාක ඒ වගේ ඉපදෙන්නේ නැහැ. කිසිදාක ඒ බුදුවරයකින් අපට උපකාරයක් ලබන්න බෑ. ඔව්. මොකද අපේ කර්ම ශක්තිය තියෙන්නේ මේ ශේත්‍රයත් එක්ක. රහතන් වහන්සේ කෙනෙකුට මේ සීමාව මේ ඔව් මේ සීමාව ඉක්මල යන්න බෑ. ඔව් මේ ටිකේම තමයි මේ ටික උනත් හිතන්නේ සරලයි කියලා. ඔව් මේ ටික අපි කිව්වනේ නේ. මේ ගැලැක්සිය හරහා යන්න ආලෝක වර්ෂ මේ මෙච්චර ගණන් ගත වෙනවා ඒක. ඔව් ආලෝක වර්ෂ ලක්ෂය ගැලීම දුර ප්‍රමාණය මෙච්චරයි. එතකොට මේකෙත් අපි ඉන්නේ අපේ සර්වග්‍රහ මණ්ඩලය කියන්නේ මේ වගේ චිතක මේ අපි ඉන්නේ බෘහස්පති අංගහරු ප්ලූටෝ ප්ලේටෝ ඔක්කොම ටික මේකේ තියෙනවා. ඔව් පොඩි තැනක තියෙනවා. ඒ වගේ තුච්ච. ඔව්. ඒක. එතකොට අපි මේ කතා කරේ මෙන්න මේ වගේ කර්ම විඳින්මින් මේ ආහාර හතර නිතර සකස් කර ගනිමින් තමයි අපි ඉන්නේ. යම් කිසි කෙනෙකු බුදුහාමුදුරුවෝ දේශනා කළා යම් කිසි කෙනෙකුට මේ සතර ආහාරය මෙහෙම දේශනා කළා. ඊළඟට සඳහන් කරනවා මේ සතර ආහාරයට හේතුව මොකද්ද? මේ සතර ආහාරයේ දිගින් දිගටම යන හේතුව තමයි තෘෂ්ණාව. ඔව් එක අතකින් ආහාරයට කබලින්කාර ආහාරයට තියෙන ආසාව, අනිත් අතෙන් ස්පර්ශ ආහාරයට තියෙන ආසාව, මන සංජේතන ආහාරයට තියෙන ආසාව, ඊළඟට විඥාන ආහාරයට තියෙන ආසාව. කොහොම ආසාව වෙන්නේ? ඔව්. එතකොට බුදුදහමෙන් කියන්නේ මෙන්න මේ කබලින්කාර ඇතුළු මේ ආහාර හතරට හේතු හැටියට දේශනා කරේ මේ හතරට තියෙන ආසාව. ඔව්. එතකොට මේ ආහාර චක්‍රයෙන් මිදෙන්න නම් තෘෂ්ණාව දුරු කරන්න ඕන. ඒක දුරු කරන මාර්ගයක් තියෙනවා. මොකක්ද ඒ මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මෙන්න මේක තමයි මාර්ගය හැටියට බුදුදහමෙන් දේශනා කරන්නේ. එතකොට ඇත්තෙම මේක ගැන දැනගත්තා කියන එක පැත්තකින් විඥානය ගැන මෙන්න මේක මේ එක කරුණක්ම වෙනම විස්තර කරන්න පුළුවන් පුළුල් එකක් දැන් විඥානය කියන එක. ඒක විඥානයක් නෙමෙයි. ඇසට අදාළව ගන්න විඥානය චක්කු විඥාන. ඔව් කනට අදාළ ශබ්දාස්රයෙන් ගන්නවට කියන්නේ සෝත විඥාන. එතකොට ගහන විඥාන, දිවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයක් තියෙනවා. මනෝ සංචේතන හරයක් කොටස හයකට බෙදෙනවා. රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන වශයෙන් හයක් තියෙනවා. එතකොට මේ කියන්නේ වැත්තෙම මේ ආහාරය ගැන දැනගත්තා කියන්නේ සත්‍යය ගැනත් දැනගත්තා, සත්‍යයේ හිත ගැනත් දැනගත්තා, නැවත ඉපදීමේ ආකාරයක් දැනගත්තා, සසර ගමන් කරන ආකාරයක් දැනගත්තා, සසර ගමන නවතින ආකාරයක් දැනගත්තා, නවතින මාර්ගයක් දැනගත්තා. ඔව්. ඔය වගේ පුළුල් විග්‍රහයක් ඔව් මේ තුලින් අපට දක්වනවා. මේක තමයි බුදුදහමෙන් අපට කියන ආහාරයේ පිළිබඳව තියෙන විස්තරය. එතකොට ඊළඟ කාරණය තමයි දැන් මේකට අදාළව තවත් ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. මේකත් එක්කම ගැඹුරු මාතෘකාවක්. මේක සරල නැහැ. අපි ඉතාම සරලව තමයි මේ දේශනා කරේ සඳහන් කළේ කරුණු ටික. නමුත් මේ හැම කරුණක්ම තවත් ගැඹුරට යන්න පුළුවන්. ඒ ගැඹුරට යද්දී තියෙන ලක්ෂණය තමයි මේ කබලින්කාර ආහාරය කියන එක තේරුම් ගන්න නම් නිකන් බෑ. ඒකට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තමයි සතර සතිපට්ඨානේ කායනුපස්සනාව වඩන්නට ඕන. කායනුපස්සනාව කියන්නේ ශරීරය පිළිබඳව සීකරන භාවනාව. ඒ කියන්නේ මානාපාන සතිය ණුව, ඊට පස්සේ ඉරියාපත කියන තමන් ඇවිදින හිටගෙන ඉන්න ඉරියව් ණුව, ඊට පස්සේ සම්පජඤ්ඤ පබ්බේ කියන තමන් කරන වැඩ කටයුතු පිළිබඳ සිහි නුවණින් ඉඳීම, ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූප ණුව මෙනෙහි කිරීම, ඊළඟට කෙස් ලොම් නියදත් විදියට දෙතිස් පුනපේ මෙනෙහි කිරීම, ඒ වගේම මරණයට පත් වුණාට පස්සේ තියෙන ස්ථාන මරණයෙන් පස්සේ ටිකෙන් ටික වෙනස් වෙලා ශරීරය ගිහිල්ලා ඇට සැකිල්ලක් බවට පත් වෙන හැටි ගැන තියෙන මේ විස්තර ටික මෙන්න මේක දැනගන්නකොට තමයි නියම විදියට කබලින් කහරේ දැනගන්න පුළුවන්කම තියෙන්නේ. මරණානුස්සතිය ඇත්තෙන්ම මරණානුස්සතියෙහි ශරීරය භෞතික ශරීරෙම මෙනෙහි කිරීම තමයි ඒකේ තියෙන්නේ. ඒ කියන්නේ කොටස් 9කට දක්වලා තියෙන නවසීවතික කියලා. ඒ කියන්නේ මරණයට පස්සේ මොහොතේ ඉඳන්ම ටිකෙන් ටික මේක ටිකක් ඉදිමිලා නිල් පාට වෙලා නහර ඇදිලා සතු කාලවම තැන් තැන්වල විහිදිලා ඇට සැකිලම් බවට පත් වෙනෝනේ. ඒ පත් වෙන කම්ම තියෙන පියවර ටිකක් මෙනෙහි කරන්න ඕනේ. එතකොට මෙන්න මේ කායනුපස්සනාව තමයි ආහාරයේනේ කබලින් කාආහාරය දැනගන ක්‍රමය. ඒ නිසා කායනුපස්සනාව කියන එක ඉතාම වැදගත් භාවනාවක්. ඒකෙන් තමයි ඇත්තම රූපය ගැන තියෙන ආශාව දැන් සුබ රූපයක් කියලා හිතන ස්වභාවයේ මෙන්න මේ සුබ සංඥාව දුරු වෙන්නේ ඒකයි. මේවා කෙලින්ම නිවනට ඉලක්ක කරලා හිතන්නේ ඇත්තෙම. නමුත් මේව හිතුවට ඇත්තෙම ලෞකික ජීවිතයක් අසාර්ථක වෙන්නේ නැහැ. අපි දැන් සතුට අපේ ජීවිතය සාර්ථක කරනවා. දැන් ඇතැම් විට අපි ඕනෝන්ට ආදරය කරන රූපේ ලස්සනට තියෙනකම් විතරයි. රූපේ පොඩ්ඩක් හරි අවලස්සන වෙනකොට ඇතැම් විට තුවාලයක් ඇදලා ගඳ ගන්නකොට හුඟක් දවස් දැන් හිතවත් ඉන්න අය තමනාප වෙන ඇතැමිටනේ. ඇතැමිට එපා වෙනවා මේ ශරීරය. නමුත් මේ දහමත් එක්ක ඉන්න කෙනෙක් කවදාවත් එහෙම වෙන්නේ නැහැ. යා දැනටත් වඩා අර කෙනාට කරුණාව දක්වනවා. අනුකම්පාව දක්වනවා. යා අත් නොහැර යන්නේ නැහැ. ඒක තමයි ලක්ෂණ. දැන් හාමුදුරු හැටියේ දැන් ස්වාමීන් වහන්සේලා හිටියේ සමහර හාමුදුරුව ලෙඩ දුක් හැදිලා කුෂ්ඨ හැදිලා ඇඟ තනි කරම මේ වන වෙච්චයි හිටියා. නමුත් කවදාවත් එහෙම හාමුදුරු කෙනෙක් තව කෙනෙක් දාලා යන්නේ නැහැ. හාමුදුරන් කියලා ඉතින් දරුව ඥාති ඉන්නේ නැහැ. ඒ ඉන්න හාමුදුරම උපස්ථාන කරගන්නවා. දැන් මම දන්නවා සමහර ආරණ තියෙන ලංකාවේ මේ දෙමිට හාමුදුරු 100 ගානක් එක ආරණේ ඉන්නවා. ඒ දෙමිට එක්කෙනේ සර්පේකෙම දෂ්ට ගරුවතින් තව කෙනෙක් යා කරේ තියාගෙන යනවා. දෙමිට පල්ලෙහාට එනවා. කඳුවල ඉඳින්දගෙන. ලොකු උපකාරයක් කරනවා ඒ කට්ටිය. ඒ නිසා මේ ශරීරෙ මේ වගේ පිළිකුල් දියා කිය කිය මේ ඇස් දෙක වහගෙන ඉන්නේ නැහැ. අනේ ඇත්තට උපරිම උපකාරය ගන්නවා ඒකෙන්. දැන් අපි උදව් කරන්නේ මේ ලස්සන දිනකම විතරයි. හිතවත් දිනකම විතරයි. ඒ සත්‍යයේදී ඇත්තෙමිට කෙනෙක් අමනාපුණත් යාකට අහක බලන්නේ නැහැ. ඒකයි තියෙන වෙනස. ඒ නිසා කායනපස්සන වඩනකොට තමයි කබලින් කාආහාරය ප්‍රකට වෙන්නේ. ඊළඟට පස් ආහාරය කියන එක මේ ස්පර්ශ ආහාරය ප්‍රකට වෙන්නේ වේදනන්පස්සන වඩනකොට. ඔය වේදනන්පස්සන වේදනාව මේ නිතරම හටගෙන නිරුද්ධ වෙන වේදනාව දකින්න යාම. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා එකන වේදනාව කියවම අපිට නිතරම හිතෙන්නේ මේ ශරීරයෙන් ලැබෙන වේදනාව කියලා. ඒක විතරක් නෙමෙයි ඇත්තෙම. දැන් ඇසෙන් රූපයක් දැකලා රූපය හරහා දැනෙන වේදනාවක් තියෙනවා අපට. කනෙන් ශබ්දයක් අහලා ශබ්දයට තියෙන වේදනාවක් තියෙනවා අපට. දැන් අපි කියමු දිගටම රජින පතු කර කර මේ වටේ දානවා කියමු. දැන් අපට කරදරයක් හිඳ පිළම්. ඊට පස්සේ ඇත්තෙම හිත දුවටපත් වෙනවා. අර ශබ්දය හරහා. ඒකටත් කියන පස්සේ කියලා. එනස අපට බොහෝ වෙලෙ ස්පර්ශය කියවම අපිට හිතෙන්නේ වාඩි වෙලා ඉන්නකොට නිදියෙන් ඉන්නකොට ස්පර්ශය විතරයි. නමුත් මේක ඉන්ද්‍රිය හයටම අදාළයි. ඇස, කන, නාසය, දිව, ශරීර, මනස කියන හයටම අදාළයි. එතකොට මේක දකින කෙනා තමයි මේ ස්පර්ශයක් ආපු ගමන් මුල් අවස්ථාවේදී ඇතැම්මිට දුක්සක් ස්වභාවයක් තියෙනවා. නමුත් පස්සේ ටිකක් කියලා යනකොට ඒක සමනය වෙනවා. දැන් ප්‍රශ්නයක් ආවම දැන් කවුරු හරි බැන්නත් එකපාර හිත නරක කරගන්නේ නැව පොඩ්ඩක් සතිය කිවසන්නේ ඒකයි. කතා නොකර හරි සතිය කිවසන්න. ඊට පස්සේ තවගෙනේ බැන්නට පස්සේ අර ගැට යනවා කොහමද? ඊට පස්සේ ඒක නම යන්නේ නැහැ ඊට පස්සේ. ඒ නිසා අපිට නිතරම ප්‍රශ්නයක් තියෙන්නේ තව ප්‍රශ්නයක් නොවනකන් ඇත්තෙන් මේක. ඊට පස්සේ ඊළඟ කෙල්ලන එක කූඩල්ල වගේ. ඒ නිසා එක ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමම කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉවසන්න අඩෝම ගන්න සතියක් ඉවසන්න. සතියකදී යටපත් වෙනවා කොහමද? ඒ ප්‍රශ්න වලින් දැන් අපිට ජීවිතේ කොච්චර ප්‍රශ්න වෙලා තියෙනනි. නමුත් ඒ මුලදී අපි දුක් වෙච්ච ඒවානේ ඒ ප්‍රශ්නේ විසඳලත් නැහැ තාම එහෙම තියෙනෝනේ. නමුත් ඊට පස්සේ සවේ වෙනකොට අර යටපත් වෙනවා ඒකෙන්. ඒ නිසා දැන් අපි ධර්මයේ දැනගන්නකොට අපේ තියෙන ලක්ෂණෙ මෙන්න මේක තමයි. අපි මේ වගේ දුක් වෙන්නේ නැහැ ඒකයි. මුළු ජීවිතේම කියන්නේ ඇත්තම මේ ස්පර්ශයත් එක්ක කියන්නේ මේ ටික. ස්පර්ශය කියන්නේ දැන් අර හැම ගහකෝ එලා දෙනකොට උපමා කළේ ඒකයි. නිතරම අපට චිත්ත පීඩා ඇති වෙන දේවල් තමයි මේ වෙන්නේ. අපි ඉක්මන් වෙලා තීරණ ගන්න ගියොත්ින් අර ප්‍රශ්නේ නෙවෙයි ගැටලුව අර ඉක්මන් වෙලා තීරණ ගත්ත එකේ ප්‍රශ්නේ අන්තිමට. ඒකයි. ඒ නිසා විශේෂයෙන් පුද්ගලයා අසුර කරද්දී හැකිතා දුරට පුද්ගලින් අඩුපාඩු වලදී මේ තමන් ප්‍රතිචාර දක්වන ගැටි අඩු කරන්න ඒක ප්‍රධානම දේ. ඒකෙන් වා ප්‍රශ්න යටපත් වෙනවා. ඒ ටිකක් ගියට පස්සේ ඒගොල්ලන්ටම තේරෙනවා. ඇතැම්මිට අපටත් ඔක අමතක වෙන යනවා. ඒකයි. ඊළඟට මනෝ සංචේතන හරිය කියන්නේ මෙතෙන්දී තමන්ට ඒක නිතරම විතරක් ඇති වෙලා තමන් සිටිලි සිටන ස්වභාවය. එතෙන්දී තමන් නිතරම දක්ෂ වෙන්නට ඕන තමන්ට දුක් ඇති නොවන විදියට තමන් හිතන විදිය වෙනස් කරගන්න. ඒකට තමයි ධම්මානුපස්සනා කියන භාවනාව තියෙන්නේ. දැන් මේකට කායනුපස්සනාව, මේකට වේදනානුපස්සනාව, මේකට ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවේදී හිතට එන කුසල අකුසල චේතනා දෙක ගැනම තමන් නිතර සැලකිලිමින් ඉන්නේ. අකුසල චේතනා එනකොට ඒව දුරු කරන්නත්, කුසල චේතනා එනකොට ඒව ටිකින් ටික වැඩි දියුණු කරගන්නත් අදහසින් තමයි නිතර සිහිනි. ප්‍රයත්න දුක් දෙන්නේ නැහැ. ඊළඟට විඥාන පැත්ත යනකොට විඥානය අවබෝධ කරගන්න නම් භාවනාවක් තියෙනවා. ඒක මොකද්ද? ඒකට කියන්නේ චිත්තානුපස්සනාව කියලා. ඔව්. එතකොට මේකට මොකද්ද? මේකට කායනුපස්සනාව, මේකට වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව. එතකොට චිත්තානුපස්සනාව වෙනකොට තමයි මේ සිතවිල්ලක් කියන්නේ දැනගන්නවයි කියන්නේ හැම වෙලාවෙම මේ හේතු ටිකක් ඇති වෙනකොට තියෙන අවබෝධය. ඒ හේතු ටික නැති වෙනවත් එක්කම ඒ සිතුවිල්ල එතනම නිරුද්ධ වෙනවා. දැන් හිතන්නේපා මේ හිත කියන එක දිගටම එක දිගට යන සරල රේඛාවක් කියලා. මේක හරියට ගංගාවක් වගේ. ගංගාවක් එක දිගට පෙන්වුවට ගංගාවේ මොනවද තියෙන්නේ? ගංගාවේ තියෙන්නේ? ගංගාවේ තියෙන වතුර බිඳු තියෙන්නේ. වතුර බිඳු ටිකක් එකට තියෙනකොට තමයි එකට රේඛාවක් වගේ පේන්නේ. සනිකරම වෙන වෙනම වතුර බින්දු මේ තියෙන්නේ. එකට දිගට තියෙන එකක් නැහැ. හිතත් ඒ වගේ දෙයක්. හිත බලනකොට පේන්නේ උදේ තියෙන හිත දිගටම තියෙන වගේ පේන්නේ. අර ගංගා වගේ. නමුත් හැම සිටුවිල්ලක්ම එකිනෙකට ඇතිවීමෙන් නැතිවීමෙන් යන්නේ. අර ගංගායි වතුර බින්දු වගේ. ඒකයි. ඒ නිසා අපි එක දකිනවා නම් අපි මේ හිත කැළුම් කරන ස්වභාවයක් නැති වෙනවා. ඒ වගේම නිතරම හොඳ අලුත් සිටුවිලි වලින් තමන් හිත පෝෂණය කරගන්න එක. ඔය තමන් දන්නවා මේ එක සිතුවිල්ලක් දිගට තියෙන්නේ නැහැ. ඒ නිසා කෙනෙක් හිතවත් හිටියක් දන්නා ඒකත් වෙනස් වෙන්න පුළුවන්. අමනාප හිටියක් දන්නා දිගටම අමනාපකම් තියෙන්නේ නැහැ කියලා. ඒ නිසා සදාකාලික සතුරන්වත් සදාකාලික මිතුරන්වත් නැහැ. ඒකයි. ඒ නිසා සදාකාලික කියලා හිතන්න එපා. මේ අද කියන්නේ සදාකාලික නොවු ලෝකයේ සදාකාලික ප්‍රේමයක් සොයා ගම් දනව පීරා ගෙව කාලය සිහිනයක් කියලා. මේ සදාකාලික නොවන ලෝකයේ සදාකාලික ප්‍රේමයක් හොයාගෙන යන්න බෑ ඇත්තෙන්. ඔව්. මේ සිත කියන එක නිතර වෙනස් වෙමින් යන්නේ ඒ තැන්වල ස්වභාවය අනුව. ඒ නිසා මේක අපිට තේරුම් ගන්නකොට අපි මේ හිතට තියෙන දැඩි ආසාවක් නැති වෙනවා. ඒ කියන්නේ හිත අත්හැරලා යනවා එකක් නෙමෙයි මේ කියන්නේ. ඒ තුලම උට නැවත මෞකුසකට යන්න තියෙන අවස්ථා හැකියාවක් සීමා කරනවා. ඇතැම් විට හොඳ මානසිකත්වයක ඉන්නකොට නිතරම ඉහළ මානසිකත්වයක යන්නේ ගිහිල්ලා ගිහලා අන්තිමටම නැවත මෞකුසකට නොයන විදිහේ මනසක් ඒකේන අවසාන වශයෙන් ඇති කරගන්නවා. ඒකට තමයි මොහු දක්ෂ වෙන්නේ. එතකොට අපිට හිතෙනවා ඉපදෙන එක හොඳයි කියලා තමයි දැන් හිතෙන්නේ නේද? දරුවෝ හැම ගාක් ඉන්නවා, ඉතින් වාහනේම තියෙනවා, ඉතින් ඇමරිකාව ඉන්නේ කියලා මේ හිතෙනවා. නමුත් නමුත් මේ සසර ගමන කියන එක අපි හිතන තරම් මිහිරි දෙයක් නෙවෙයි. දැන් වාග් දෙනා බලන් දැන් සමාජයේ ඉන්න අය වුණත් හොඳම රැකියා කරලා ධනවත් උගත් හිටිය අය වුණත් ජීවිතේ අවසාන කාලේ වන විට ඒගොල්ලන්ගේ සතුට ඔක්කොම ගිහිල්ලා. ඒක ඇත්තට මේගොල්ලන්ට ඒගොල්ලන්ට ඇහුවද ඉතින් ඒගොල්ලන් නැවත ඉපදෙන්න කැමතිද කියලා. ඇත්තම බොහෝ දෙනෙක් අවංකව කැමති නැහැ. නමුත් අකමැති උනාට විතරක් නෑ අවිල්ලා අරින්නේ. නැවතෙනවා. නැවත නොඑන්න නම් හරියට මේක දැනගෙන මේ ප්‍රොසෙස් එකෙන් මිදෙන්න ඕනේ ඒක. මිදුනොත් තමයි නැවත නොවෙන්නේ. නැත්නම් අනේමාවෙන් එපා කිව්වොත් හරියන්නේ නැහැ. මොකද තමන්ගේ යටිහිතේ කැමැත්ත තියෙනවා. කටින් කිව්වට අර සියදිව හානි කරගන්න වසබන මිනිස්සුත් අන්තිම මොහොතේ බහැරගන්න කියලා කියනෝනේ නේ. ඒ කියන්නේ යටිහිතේ මේකට ආසාව තියාගෙන යා කරන්නේ ඒක. ඒ නිසා අපට නැවතක් උපත එපා කියලා ලෙඩ වෙච්ච වෙලාවේ හිතුවට හරියන්නේ නැහැ. ඒ සඳහා නැවත හිත කිසිම තැනකට නොයලෙන විදියට අපි හිත හදා ගන්නට ඕන. උදාහරණයක් කියනවා, ගයක් තියෙනවා. ඒ ගෙට නැගෙනහිර පැත්තෙන් කවුලුවකින් සූර්යාලෝකය එනවා. එනකොට ඒ සූර්යාලෝකය වැටෙන්නේ කොහෙද? නැගෙනහිර පැත්තෙන් එනවා නම් ජනේලෙන් බටහිර පැති බිත්තියක වදිනවා. බටහිර පැති බිත්තියක් නැත්නම් මොකද වෙන්නේ? බිත්තියක් නැත්නම් මොකද වෙන්නේ? ඇතැමිට ඊට එහා වතුරක් තියෙනවා, වතුරට වැටෙනවා. වතුරක් නැත්නම් පොළොවට වැටෙනවා. පොළොවක් නැත්නම් මොකද වෙන්නේ? පොළොවකුත් නැත්නම් මේ පැත්තේ මොකද වෙන්නේ? මේ එන ආලෝකේ වැටෙන තැනක් තියෙනවද? වැටෙන තැනක් නැහැ. අන්න ඒ වගේ අපි මේ කබලින් කාර ආහාරයට ආසව නැත්නම් ඊළඟට තියෙන පස්ස ආහාරේ නැවති බිත්තිය වදින තැනක් නැහැ. ඒ බිත්තියનો විනිවිද ගියාට පස්සේ බිත්තියක් නැත්නම් මනෝ සංචේන ආහාරය හැටියට වතුරකුත් නැහැ. වතුරක් නැහැ කියල කියන්නේ විඥාන හැටියට පොළවකුත් නැහැ. නැවත වදින තැනක් නැහැ. ඒ කියන්නේ නැවත ඉපදීමක් නැහැ ඥානිය. එතකොට මේක තමයි මේකෙන් සරල දෙයක් වගේම තාම අපේ හිත නැවත තැනකට බැස ගන්නව නම් ඒ කියන්නේ නැවත උපතකට යන සූදානම් ඒකයි. ඔව්, අන්න එතෙන්ට නැවත තැනකට ඡායා මාත්‍රයක් වශයෙන්වත් බැස නොගන්න විදියට මානසිකත්වයක් හැදීම තමයි මේ ධමයෙන් අපිට කරන්නේ. ඉතින් ඒ සඳහා ප්‍රාර්ථනාවෙන් විතරක් බෑ. ඈ ආශිර්වාද කිරීමෙන් විතරක් බෑ. ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා. ඒ පැහැදිලි වැඩපිළිවෙල තමයි මුලදී සිල්වත් වෙන්නට ඕන, කාය වචනේ සංවර කරගන්නට ඕන, හිත සමාධිගත කරගන්නට ඕන, ඊළඟට විදර්ශනා නුවණින් අනිත්‍යතාවය, මේ ඇතිවීම නැතිවීම දෙක නිතර නුවණින් දකින්නට ඕන. ඒ දකින මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට පියවර 8ක් ඇස්සේ තියෙන. අපි කරන හැම කටයුත්තක්ම සම්මාදිට්ඨිය පෙරට කොටගත්තු මේ මාර්ගයේ ඉන්නවනම් අපි හැම මොහොතෙම මේ මාර්ගය ඔස්සේ යන්නේ. මේ සඳහා අපි ක්‍රියාත්මක වෙමින් හැම මොහොතෙම ඉන්නේ. මේක තමයි අපේ ජීවිතේට තියෙන වාසිය. ඒ නිසා මේ මාර්ගයේ ඉන්නවනම් එක පැත්තකින් අපි ආර්ථිකෙන් දිනු වෙනවා, අපේ රැකිරක්ෂාදියක් දිනු වෙනවා, දරුවෝ සාර්ථක වෙනවා, දරුවෝ කීකරු වෙනවා විතරක් නෙවෙයි, ඒ දේවල් වලින් එන හිත් පීඩා ටිකත් අපට එන්නේ නැහැ. අපි කලින් මේකත් තේරුම් අරගෙන ඒ බේරණ විදියටත් හිත අදාගෙන ඉන්න. ජීවිතය තුල වෙන්න පුළුවන් ඉහෙළම සාර්ථකත්වයට මුහුණ දෙන්න සූදානම්. ජීවිතය තුල වෙන ඉහෙළම අසාර්ථකත්වයටත් මුහුණ දෙන්න අපි කලින්ම සූදානම් වෙන්න. මේක තමයි අපේ ජීවිතෙන් ලබන අපේ පන්නරය. මෙහෙම අපි ක්‍රියා කරොතින් තමයි අපි ඇත්තෙන්ම මේ ධර්මයේ ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. එහෙම කරොත් තමයි ඇත්තෙන්ම අපි ලබමු මේ දුර්ලභ මනුසාත්ම භාවයෙන් ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි කාලය යොමු කරන්න පුළුවන් නම් දැන් මේ ඇත්තන් ඉතින් ගෙදර වැඩ තියාගෙන මේ කාලේ මේක තමයි අපි කරන කැපකිරීම ඇත්තෙන්ම. මේක කෙනෙකුට ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් දරුවෝ තින්දිදී රැකී ආරක්ෂා කරන්නේ නේද? ඉතින් මේ වගේ කැපවීමක් කරන්නේ ලොකු පරිත්‍යාගයක් ඇත්තෙන්ම මේක. මේක කෙනෙකුට සරලව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක තමන්ගේ ලොකු ශක්තියක්. ඒ කියන්නේ සතුරු වෙන්න. ඒ වගේම අපිට යම් සිදුවක ධන පරිත්‍යාගයක් කරන්න වෙනවා නම් ඒකත් අපි කරන්න ඕනේ මේ විදිහෙන් දහම් වෙන්නේ. මොකද අන්තිමට මේක තමයි අපිට ඉතුරු වෙන්නේ. ආ අනිත් ඔක්කොම දේවල් අපිට දැන් මරණාසන්න මොහොතේ ගන්න බලන්නේ. දරුවෝ ඔක්කොම තවන්ට ගේදර ඔක්කොම අහි වෙනවා. මේ මානසික දියුණු විතරයි ඉතුරු වෙන්නේ තවන්ට. මේ මහන්සියෙන් ඇති කරගත්තු මේ දියුණුවෙන් ලබන සුවය විතරයි අන්තිමට අපට ඉතුරු වෙන දේ. ඒ සානි හැමදේම කරන ගමම්ම දරුවන්ගේ යුතුයකම් ආදී මේ හැම දෙයක්ම කරන ගමම්ම මේ දහම අහන්නට පිළිපදින්නට ඒ අනුව ජීවත් වන්නට ඉතින් අපි උත්සාහ ගනිමු. ඉතින් එසේ කිරීමට ඔබ හැම දෙනාටම තෙරුවන් සරණින්. නිරුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇත්තම ආදී අපි කතා කරේ ටිකක් ගැඹුරු මාතෘකාවක්. බුදුදහමේ තියෙන ටිකක් ගැඹුරු මාතෘකාවක්. පුළුවන් නම් ගිහිල්ලා මේ පත්‍රිකාව නැවත දෙපාරක් කියවන්න. මම පහුගිය සතියේම මහන්සි වුණා මේක හදන්න ඇත්තෙන්ම. බන පහක් විතර මං ඇහුවා. බණහව සූත්‍ර ගාන බැලුවා. බලලා තමයි මේක හැදුවේ මේ. ඉතින් ඔබත් ප්‍රයෝජන ගන්න, ඒ කියන්නේ දැන් ඔබ මේ පින්තුන් විතරක් නෙමෙයි මේ පාම් බොහෝ දෙනෙකුට තව දෙනවා ඇත්තෙම. හිතවත් හාමුදුරන්ට යවනවා. ඉතින් හුඟක් දෙනෙකුට ප්‍රයෝජන ගන්නවා. නමුත් ඉතින් ඔබත් මේකෙන් ප්‍රයෝජන ගන්න හුඟක්. දෙතුන් වතාවක් කියවන්න. මේ ගැටලු එහෙම තියෙනවා නම් ඊළඟ දවසෙත් පුළුවන් නම් ඇවිල්ලා අහන්න. අපි සාකච්ඡා කරමු. ඉතින් අපට විතරක් නෙවෙයි දෙවියන්ටත් මේක යහපතක්. තවත් බොහෝ දෙනෙකුට මේක යහපතක්. මොකද අපේ ජීවිතයේ නොඑක් දේවල්ට අපි කැප කරනවා අපේ කාලය ධනය. නමුත් දහම වෙනුවෙන් කරන කැපකිරීම තමයි සැබෑලසම කරන කැපකිරීම වෙන්නේ. ඉතින් අපට මේ දහමක් අහන්නට ලැබුණේ මහා පින කානිසංශයෙන්. ඉතින් ඒ දහමෙන් අපි ප්‍රයෝජන ගන්න ගමන් අනිත් පැයට මේ දහම දෙන්නට ඕන. බුදුහාමර දේශනා කළා ඔබ මේ ශාසනයේ අවසාන පුද්ගලය වෙන්න එපා කියලා. මේක රිලේ එකක් වගේ. රිලේ එක අන්තිමට ඉවර කරන්න බෑ. තව කෙනෙකුට බැටන් එක දෙන්න ඕනේ ඒක. දීලා තමයි අපි මග අරින්න අපි යන්න ඕන. අපේ යටින් මේක ගිලිහෙන්න බෑ ඒක. ගිලිහුනොත් ගේම් එක පරදිනවා. ඔව්. අපි මේක අපේ රවුම නවත්තලා ඊළඟ කෙනාට මේක දීලායි අපි යන්න ඕනේ ඒක. දහමත් ඒ වගේ දේවල්. ඒකෙන් කියන්නේ නැහැ මේ වෙනත් ආගම්වල ගන්න කියලා නෙමෙයි මේ කියන්නේ. මේ වටිනා දර්ශනේ ලෝකෙට දෙන්නට ඕන. මේක ලෝකෙට ලොකු යහපතක් ඒකයි. ඒකෙන් ඒ පුද්ගලයාටම යහපත වන්නේ. ඒකෙන් ඇත්තෙම සාසනෙට ලොකු යහපතක් නැහැ. ඔව්. ඒ රකින කෙනාටයි යහපත තියෙන්නේ. දැන් අපි ඇතැම් විට කෙනෙක් ප්‍රසිද්ධ කෙනෙක් බෞද්ධනෝ ඉතින් අපි කියනවා අහවලත් බෞද්ධ නැහැ කියලා. ඇත්තෙම බුදුදහමට කිසි මේකෙන් වාසියක් නැහැ. බුදුදහමට ලැබෙන්න තියෙන ඉහළම ගෞරවය මිනිස්යන්ගෙන් නෙවෙයි දෙවියන්ගෙන් ප්‍රඥාන්ගෙන් පවා ලැබෙන්න තියෙන්නේ. ඒ නිසා ආවොත් ආපු කෙනාටයි බැබලීම මේක. ඔව් බුදුදහමට කියලා ලොකු වාසියක්. ඔව් ඒ නිසා ඒ ආපු කෙනා අහපු කෙනා මේකේ දහමින් ප්‍රයෝජන ගත්තු ප්‍රමාණයට දැන් බුදුහාමරෙන් කාලේ රජවරු සිටුවළු ප්‍රසිද්ධය කියන්නේ අනේ බුදුහාමරනේ මමත් ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට පිළිගන්න කියලා ඒගොල්ලන් ඉල්ලීම් කරන්නේ. ඒක ඒගොල්ලන්ටයි ලොකුව. බුදුහාමර කිසිටගත් කියන්නේ හවලා මගේ ගෝලෙක් උනායි කියලා. ඒ එන කෙනා තමයි දෙතුන් වතාව කියලා අනේ ස්වාමී අද පටන් මම ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා පිළිගන්න කියලා ඉල්ලීම් කළේ. ඒක තමයි දහමේ ස්වභාවය. ඉතින් හොඳයි. ඉතින් ඔබ හැම දිනකම මේ වැඩ කටයුතු මැද්දේ දරුවන්ගේ වැඩ කටයුතු රැක ආරක්ෂා මැද්දේ ඉතින් මෙහෙම පැමිණිලා ධර්මය ඇසීම ගැන අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. ඉතින් මේ ධර්මයේ ආශිර්වාදයෙන් ඔබ හැම දිනාගේම දීර්ඝ ජීවිත තව තවත් වාසනාවන්ත වේවා. කරන කියන දැහැමි රැක ආරක්ෂා කටයුතු වඩා වඩාත්ම හොඳින් කරගන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් සිද්ධ කරගෙන ඒ දරුවනොත් ලෝකයට සමාජයට වැඩ ඇති පින්වත් දරුවන් වීමට ඔබ සිද්ධ කළාව මේ පින්කම ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා. ඒ වගේම මේ පින් සම්මිය දෘෂ්ටික දෙවියනොත් ඒ වගේම මියගිය ඥාතිනොත් අනුමෝදන් වේවා. විශේෂයෙන් ඔබ නමින් මියගිය මෞදේමාපිය ආදී කිසියම් පිරිසක් වෙතනම් ඒ හැම දිනාම මේ පින්කම් දැක සතුටුව කියාගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පින් ආනුමෝදනා කරවමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පින් සම්මිය දෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දිනමත් අපේ රට දැ සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වාගෙන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච සම්බදං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සින්දියා. හොඳයි. අදත් බොහොම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානය කරවිදලා බුද්ධ පූජා පැවැත්තුවා. ඒ වගේම පංචශීලයේ සමාදන් වෙලා මේ ධර්ම ශ්‍රවණය කළා, භාවනා කළා. මේ සියලුම ආකාරයෙන් රැස් කරගත් නියුතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් පින්නතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිබ්භයා සෝකම් පන්තාච නිසෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙන්ත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.